සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සත්‍යා විය ඕමට්ඨෝ දෛහ මානෝව මත්තකේ කාමරාගක් පහනාය සතෝ බිංකෝ පරිම්බජේ. සත්‍යා විය ඕමට්ඨෝ දෛහ මානෝව මත්තකේ සක්කාය දෙන්ඨිම් පහනාය සතෝ බිංකෝ පරිම්බජේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දින මේ පින්නතුන් විශේෂයෙන්ම කාලය වෙන් කරගෙන විහාරස්ථානයට පැමිණිලා බුදුදහමේන ඉතාම වැදගත් මාතෘකාවක් යටතේහි ධර්මය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්නතුන්ගේ විශේෂ ඉල්ලීම පරිදි අද දින සක්කාය දිට්ඨිය පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, අපි මුලින් සඳහන් කර ගාථාව ඉතාම වැදගත්. ඒ ගාථා දෙක එන්නේ සංයුත්ත නිකායේහි සත්‍ති කියන සූත්‍රයේ. සත්‍ති කියන්නේ හැත කියන එක, උල කියන එක. අනින්නේ උල කියන එකයි සත්‍ති කියලා කියන්නේ පාලි භාෂාවෙන්. එතකොට දිනක් බුදුහාමුදුරෝ දේවරම් වෙහෙරේ වැඩ ඉන්නකොට එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා එක්තරා ගාථාවක්. ඒ ගාථාව තමයි සත්‍යාවිය ඕමට්ටෝ, හරියට හිස්සගිනි ගත්තෙක් වගේ. ඩයිමානෝව මත්තකේ සත්‍යාවිය ඕමට්ටෝ, හරියට පිහියකින් ඇනපු කෙනෙක් වගේ. ඩයිමානෝව මත්තකේ හිස්සගිනි ගත්තෙක් වගේ කාමරාගක් පහනාය. කාමරාගයේ කම්සැපතර තියෙන ආසාව දුරු කිරීම සඳහා අප්‍රමාදීව වැඩ කරන්න කියලා. දැන් මේ දෙවිය තමයි මේක කියන්නේ. එතකොට සැතකින් පහර ලද්දකුසේ, හරියට දැන් උලකින් ඇනිච්ච කෙනෙක් උලහින් අයින් කරන්නේ මහන්සි වෙන්නේ, වෙනමුකුත් කරන්නේ නැහැ නේ මුලින්ම. දැන් හිතගත්තෝ හිතගෙන ගත්තකු කෙනෙක් කියන දානේ මට මේ ගෙදර බිල ගෙවල ඉන්න ඕන, එතකන් ඉන්නේ කියලා ඉන්නේ නැහැ නේද? මේ දරුවෝ ඉස්කෝලේ යවනකන් ඉන්නේ, එතෙක් මම පොඩ්ඩක් ගින්දර තිබ්බට කමක් නැහැ කියලා කියන්නේ නැහැ නේද? අපේ මූලිකත්වය දෙන්නේ මේකට. ඔව් අන්න හරි. ඉතින් අනිත් මොනවද වුණත් මේක තමයි ඉස්සෙල්ලාම නැති කරගන්න බලන්නේ. ඒකට මේ දෙවිය කියනවා අන්න ඒ වගේ ඊටත් වඩා කාමරාගය දුරු කරන්න. ඒ කියන්නේ ඇසෙන් දකින රූපයට තියෙන ආසාව, කනෙන් එන ශබ්දයට තියෙන ආසාව, මේව දුරු කරන්න මහන්සි ගන්නා කියලා කියන්නේ. කවුද මේ කියන්නේ? දෙවි කෙනෙක් ඇවිල්ලා. පින්නතුනි හිතනවද බුදුහාඳුර මේක අනුමත කළා කියලා? හිතනවා. ඈ මේක ඉතාම වැදගත් ඇත්තේ. ඊට පස්සේ බුදුහාමුදුරෝ තව ගාථාවක් සඳහන් කරනවා. ඒ මුල් ගාථාවෙන් පද කීපයක් ඇතුළත්ව තව ගාථාව වෙනස් කළා කියනවා. මොකද බුදුහාමුදුරෝ කියන්නේ සත්‍යාවියව මට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝ බිකෝ පරිබජේ කියලා. සැතකින් පහර ලද්දකු වගේ, හිසගිනි ගත්තකු වගේ අප්‍රමාදීව සක්කාය දිට්ටිය දුරු කරන මහන්සියෙන් කියලා. වෙනස් කළා. අරක ප්‍රතික්ෂේප කළෙත් නැහැ, ඒක රිජෙක්ට් කළේ නැහැ. එතකොට බුදුදහමේ මෙන්න මේක තමයි ඊටාම වැදගත් කාරණේ. එතකොට දැන් කාමරාගය කියන්නේ ක්‍රේවින් කියන එක, ලස්ට් කියන එක, ඇටැච්මන්ට් කියන එක. එතකොට සක්කාය දිට්ඨිය, දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ self view කියන එක. self view තමන් කියලා කෙනෙක් ඉන්නවා. self view what is එතකොට දැන් දෙවිය මොකද කියන්නේ? දෙවිය කියන්නේ කාමරාගය දුරු කිරීම සඳහා අප්‍රමාදීව වැඩ කරන්න කියනවා. එතකොට බුදුහාමුදුර මොකද කියන්නේ? සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා වැඩ කරන්න කියලා. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? එතකොට දැන් මේ දැන් දෙවිය මේක කියනකොට ඒකට වඩා බුදුහාමුදුර මේක වැදගත් කියලා කිව්වේ ඇයි? ඒකෙන් ක්‍රේවිං එකක තොලා ක්‍රේවිං වෙන්නේ මට මම කියන සංකල්පේ නැති කිරීම. ඇත්තෙම දැන් මෙතෙන්දි වෙන්නේ දැන් අපට හොඳටම වැදගත් කාරණයක් තමයි පේන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙනත් කලින් කාමරාගයේ බොහෝ කාලයකට දුරු කරපුවා හිටියා. දැන් කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ තියෙනනේ. ඔව්. ඒතර ඒව දුරු කරපුවායි බුදුරජාණන් වහන්සේ කාලේ තිබියා. ඒක නමයි පංචේන්ද්‍රිය පාලනය හොඳට පාලනය කරපුවා හිටියා. ඔව් පාලනය කළා දවසකට දෙකකට නෙමෙයි. මහා කල්ප 84000කට. මහා කල්ප 84000ක් කියන්නේ එක දිගටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලේ. ඒ තරම් දිගු කාලයකට කාමරාගය මැඩපවත් කාමච්ඡන්දේ දුරු කරගොයි හිටියා. එතකොට එවැනි සමාජයකට බුදුහාඳුර ඇවිල්ලා නීවරණ පහ ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් බුදුදහමේ වැදගත්ම කාරණේ තමයි නීවරණ හයක් කියනවා. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නීවරණ පංච නීවරණේ කියලා කියන්නේ කියලා නේද? ඔව්. බොහෝ සූත්‍රවල පංච නීවරණ තමයි තියෙන්නේ. පංච නීවරණේ ඇස්. ඔව්. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්දය. ඔව්. පස්කාංශය පදක තියෙන ආසාව. ඔව්. ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ ඉල්විල් එක. එතකොට තීන මිද්දය. ඔව්. තීන මිද්දය කියන්නේ කම්මැලි ගතිය. ඔව්. උද්දච්ච කුච්චේ කියන්නේ සිතේ විසිරුණු බව. ඔව්. ඊට පස්සේ විචිකිච්ඡාව කියන්නේ සැකය, ඩවුට් කියන එක. ආහ්. එතකොට මෙන්න මේ පහ වා කාලයකට යටපත් කරපුවා හිටියා බුදුහාමරේ කාලේ. ඔව්. එතකොට එවැනි සමාජයකට තමයි බුදුහාමරු පහළ වුනේ. ඔව්. පහළ වෙන මුලින්ම දේශනා කළා පංච නීවරණ දුරු කරන්න කියලා. හැබැයි එතනින් නැවතුනේ නැහැ. මොකද නීවරණ පහ කියන එක හරියට ගෙදරක තියෙන ෆ්‍රිජ් එක, අවන් එක, හීටරේ ඒ වගේ. එතකොට බුදුහාමර දේශනා කරපු 6 වෙනි නීවරණේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඉග්නොරන්ස්. ඔව්. ඒ කියන්නේ මේන ස්විච් එක වගේ. මේ මේන ස්විච් එක. එතකොට මේන ස්විච් එක ඕෆ් කරවති? ඔව්. අනිත් ඒවා වෙන වෙනම ඕෆ් කරන්න ඕනේ නැහැ. ඕන කරන්නේ නැහැ. එතකොට පංච නීවරණ කියන ඒවා හරියට අර එක එක තැන්වල තියෙන පොඩි පොඩි කොටස් වගේ. එතකොට අවිද්‍යාව නැත්තම් ඩිලූෂන්, ඉග්නොරන්ස් කියන එක අඩු කරපු ප්‍රමාණයට අරවත් අඩු වෙනවා. හැබැයි අර වඩු කරාට විතර අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. එතකොට දැන් මේ පංච නීවරණ දැන් අපි මෙහෙම ගත්තොත් මේ පහක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ පහ මුල් වන්නේ මේ අවිද්‍යාවට. ඉග්නරන්ස් එකට. එතකොට මේකේ මුල මේක. එතකොට බුදුදහමේ නිතරම කරුණක් ගැන කියනකොට මුලට යන්නේ. දැන් බුදුදහමේ තියෙන විශේෂත්වයක. ඔව්. දැන් අපි කියනවනේ දැන් අපි උදාහරණයකට දැන් බණවලදී එහෙම කියන්නේ. දැන් සිංහයෙකුට ගලක් ගහන එකයි බල්ලෙකුට ගලක් ගහන එකයි වෙනස ගැන අපි කියනෝනේ. ඔව්. දැන් බල්ලෙකුට ගලක් ගැහුවොත් මොකද්ද? බල්ල කෑ හැදුවේ. නෑ බල්ල ඒ ගල ඇත්තට තමයි දුවන්නේ. ගල හපා ගන්නවා. හපා ගන්නවා. සිංහයෙකුට ගලක් ගැහුවොත් මොකද්ද වෙන්නේ? ඌ අඟු අපි මෙහා දෙනවා. දැන් සිංහය හොඳවට බලන කොයි පැත්තෙන් ගල ආවේ කියලා. ඔව්. හේතුව බලන්නේ. හේතුව බලන්න. අන්නේ වගේ දැන් බුදුදහමේ නිතරම ළඟ තියෙන කාරණද දෙන කෙනෙක් අසාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් ඒ පුද්ගලිට බණින ගණේ බුදුදහමේ කරන්නේ බලන මොකද මොකට මේ හේතුව කියලා පදනම මොකද්ද කියලා මේ ෆවුන්ඩේෂන් එක මොකද්ද කියලා ඒක බලන තමයි මෙතන ප්‍රතිකාර කරන්නේ. දැන් වෛද්‍යවරයෙක් වුණත් එහෙම නේද අපි උනේ කියලා කිව්වට සාමාන්‍ය වෛද්‍යවරයෙක් සාමාන්‍ය පැරසිටමෝල් එකක් දීලා විතරයි ඉන්නවා තින්නේ. නමුත් විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගියාම කොහොමද? එයා බලනවා උණ කියන්නේ රෝගයක් නෙවෙයි. උණ කියන්නේ වෙන රෝගයක අතුරු ආබාධයක්. එතකොට ඒකෙන් බලනවා මෙයාට මේ හાર્ට් එකේ අමාරුවක්ද, කිඩ්නි අමාරුවක්ද, මෙයාට උණ සනිපාතයට යනවද, ඊට පස්සේ මුල හේතුවට යනවම ටෙස්ට් ඊට පස්සේ ලේ චෙක් කරනවා මෙයාට මැලේරියාවද. ඒව බලන හේතුව. අර සාමාන්‍ය කෙනෙක් අර කෙලවරට විතරයි පොඩ්ඩක් ප්‍රතිකාරය එක තාවකාලික දෙයක්. පේන් කිලස් දුන්නා වගේ. ඒක දෙනකන් විතරයි සනිපාතය. ඒක මුලදී දෙනවා නමුත් ඉතින් අර අන්තිමටම විලිදෙසුව කරන්න මෙතෙන් යනවා. ඒතර බුදුදහමෙත් අර පංච නීවරණයක් දේශනා කරපු සමාජයකට බුදුහාමුදුරු පහළ වෙලා මේ අවිද්‍යාව කියන නීවරණය සඳහන් කළා. ඒතර අවිද්‍යාව තමයි අපට තියෙන ලොකුම ගැටලුව. එතකොට සාමාන්‍යයෙන් අපි අවිද්‍යාව කියලා කිව්වහම සාමාන්‍ය ලෝකෙම ඉස්සු ගන්නේ නොදැනීම කියලානේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන ඇත්තටම මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් දැන් ජයන්ත මහත්තයා හිතන්නේ මොකද්ද දැන් මොකද අවිද්‍යාව කියලා කියන්නේ? මොකද අපි විස්තර කරන්නේ? ජීවිතයේ හැ ලෝකයේ හැ නියම ස්වභාවය නුදනී. මොකද්ද නියම ස්වභාවය ලෝකේ තියෙන? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? කිසිම දෙයක් සදාකාලික නැහැ. උදාහරණයක් කියන්න බලන්න. උදාහරණයක් කියන්නේ අපි දු අපේ සංස්කෘතිය අපේ වර්ක් කල්චර්ස් තිබුණා. රෝමන් කල්චර් එක ග්‍රීක් කල්චර් එක ගියා. ඒක ඇති වුණා. ඊළඟ මතක වල ගියා නැති වුණා. හැමදේම මේ වගේ අපි වුණත් අපි ඉස්සර තරුණ කාලේ හොඳට ශක්තිමත් වෙ හිටියා. දැන් ඒ සත්‍ය නැහැ. ඒ අන්තිමද? ඔව් පෝෂණය වෙනවා නේද හතම ගන්න. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? හරි ඇත්තෙම ඕක තමයි සාමාන්‍ය අදහස. නමුත් ඕක නෙවෙයි සම්පූර්ණ අදහස බුදුදහම කියන. ඕකට කියන්නේ ඉම්පර්මනන්ස් කියලා නෙවෙයි. ඕකට කියන්නේ චේන්ජින් කියලා. චේන්ජින් එකයි ඉම්පර්මනන්ස් එකයි දෙකක්. චේන්ජින් එකට බුදුදහමෙන් අනිච්ච කියලා නෙවෙයි කියන්නේ. විපරිණාම කියලා. තියෙන දේ තවත් තැනකට වෙනස් වෙනවා. දැන් අපේ තරුණව ඉන්නවා වයසට යන. වයසට ගිහපු කෙනා එක්තැන් වෙනවා. එක්තැන් වෙච්ච කෙනා මැරෙනවා. දැන් මේ ලෝකේ අවදාහරි විනාශ වෙලා යනවා. ඒව චේන්ජින්. බුදුරජාණන් වහන්සේ මේ චේන්ජින් එක අවබෝධ කරගත්තේ කොයි වෙලාවෙද? මේ බුදුබාරේ වරනවා. නෑ. බුදුහාන්තර ඔයි කියන චේන්ජින් එක තීරුම් ගත්තේ ගිහිගෙන් ඉක්මනට කලින්. අර සතර වෙනද දැක්කනේ. ලෙඩේ මහල්ලේ මලමිනියා ලෙඩ වෙන එක දැක්ක. අන්න ඒක තමයි චේන්ජින් එක. ඒක අනිත්‍ය නෙවෙයි. අනිත්‍ය ලක්ෂණ තියෙනවා නැත්නම් නැහැ. නමුත් සම්පූර්ණ අදහස ඒකනේ. එතකොට ඒක චන්නම තියාගෙන මේ සතර පෙර නිමිති ගැන අහලා දැනගත්තු බුදුහාමුදුරෝ බුදු වුණාට පස්සේ සඳහන් කරනවා පොබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. මට පෙර නොයසූ දෙයක් පහළ වුණායි කියලා. මං කලින් නොදැන හිටිය දෙයක් මට බුදු වෙනකොට අවබෝධ වුණා කියලා. එතකොට බුදු වෙනකොට අවබෝධ වුණේ අරකද? නෑ. එහෙම වෙන්න බෑනේ. දැන් එහෙමනම් මෙහෙම කියන්නේ නැහැ නේ බුදුහාමුදුරෝ. එතකොට දැන් මේ සක්කාය දිට්ඨිය අවබෝධ කරගන්න නැත්නම් අවිද්‍යාව දුරු කරන්න යන ගමනේ ආරම්භක පියවර තමයි අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒ අනිත්‍ය කියන එක තේරුම් ගැනීම තමයි නිවන් මඟ නැමැති ගෙට ඇතුළ වෙන තියෙන යතුරු. ඒක හොඳටම තේරුම් ගන්නට ඕන. හැබැයි දැන් අද මම විස්තර කරලා දෙනවා. මම විස්තර කරනකොට දැන් කාම පටන් ගත්තේ නෑ. හැබැයි අද විස්තර කරාට පස්සේ ආයි වරද්දන්න බෑ. ආයි ඊළඟ දවසේ ආවට පස්සේ වයසට යන්නේ කියන්නේ අනිත්‍ය කියලා කියන්න බෑ. මම අද ඉතාම පැහැදිලිව විස්තර කරනවා. කරාට පස්සේ හොඳ අයිඩියා එකක් ගන්න අනිත්‍ය කියන්නේ මේකයි කියලා. එතකොට අනිත්‍ය කියන එකේ පදනම තමයි අනිත්‍ය කියන එක පදනම් වෙලා තියෙන පටිසම්පාදියත් එක්ක. බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම තමයි පටිසම්පාදිය. පටිසම්පාදිය. ඔව්. ඔව් අපි කියන්නේ ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියලා. ඔව්. නැත්නම් අපි කෝසලිටි කියලා කියන්නේ. කෝසලිටි. ඔව්. එතකොට අනිත්‍යතාවයේහි පදනම තමයි අනිත්‍ය නැත්නම් ඉම්පර්මනන්ස් කියන එකේ මේ ඉම්පර්මනන්ස් කියන එකේ පදනම තමයි ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියන එක. නැත්නම් පටිසම්පාදිය කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යමෙක් පටිසම්පාදි දකිනවනම් ඔහු ධර්මය දකිනවා. යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති කියලා. යමෙක් ධර්මය දකිනවා කියන්නේ එයා පටිසම්පාදි දකින කෙනෙක් වෙන්නට ඕන. එතකොට he who sees the dependent origination sees the dhamma. He who sees the dhamma sees the dependent origination. On the other way, he who sees the dhamma sees the Buddha. He who sees the dhamma sees the Buddha. He who sees the Buddha sees the dhamma. Okay, he's going back and forth. Oh, and දෙපැත්තට යනවා. එතකොට පටිසම්පාදයේ මත තමයි මේ අනිත්‍යතාවය විග්‍රහ කරන්න ඕන. එතකොට බලන්න අනිත්‍ය කියන මොකක්ද කියලා. අනිත්‍ය කියන එකේ තේරුම තමයි මේක පැති ගානකින් විස්තර කරන්න පුළුවන්. දැන් බුදුදහමේ හැටියට න්‍යාය 1000කින් විස්තර කරන්න පුළුවන් මේක. අපි කියන්නේ දහසක් නයින් අතිපණ්ඩිත කියලා කියන්නේ. ඔව්. අහලා තියෙන පරණ බණ වලට එහෙම කියන්නේ. දහසක් නයින් පණ්ඩිත කියලා. ඔව්. යා තියරිස් 1000කින් මේ ක්‍රමේ දැනගන්නවා යා. ඔව්. එකක් විතරක් නෙවෙයි. එක මාර්ගයක් නෙවෙයි. ඔව් දැන් සෝවාන් වෙනකොට මාර්ග 1000ක් තියෙනවා. කොයි පැත්තෙන් ගියත් හැබැයි එකයි වතුරට යන්නේ. හරියට තොටුපළවල් 1000කින් එකම ගඟට බහිනවා වගේ. ගඟවල් 1000ක් නෑ. එකම ගඟයි තියෙන තොටුපළවල් 1000ක් තියෙනවා. කොයි ගඟට බැස්සත් ඒ ගඟ කොහෙටද යන්නේ? ගඟ කොහෙටද යන්නේ? මූදට යන්නේ. එතකොට මේ ධර්මයේ නැමෙත ගඟට බැස්සම් කොහෙටද යන්නේ? නිවනට යන්නේ. අන්න ඒ වගේ එතකොට අපි දැන් එක එක න්‍යාය වලින් ණය කීපයක් අපි දැන් ඉගෙන ගන්නවා. මොකද්ද මේ අනිත්‍ය කියන එකේ තේරුම? අනිත්‍ය කියන එකේ තේරුම තමයි හේතු ටිකක් තියෙනකොට ඒ මොහොතේ හට ගන්නවා. හේතු නැති වෙනකොටම එතනම නිරුත් වෙනවා කියන කාරණය. ඔව් උදාහරණයක් හඳම උදාහරණයක් තමයි අපි නිතරම යොදන්නේ. දැන් මේ සබ්දේ බලන්න. ඔව්. දැන් මේ සබ්දේ කලින් තිබ්බද? දැන් සබ්දේ කරාට පස්සේ ඉතුරු වෙනවද මේක? නැහැ. ඒ මොහොතේ මගේ ඇඟිලි ටික, මේ වාතය, මගේ කන, විඥාණය මේ ඔක්කොම හේතු ටික එකතු වෙනකොට එක මොහොතකට ගන්නවා. දැන් මේ සබ්දේ වගේ. ඔව්. එම මොහොතේ නැසියනවා. අන්න ඒ මොහොතේම ඉතුරු නැතුවම නැති වෙනවා. මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. තවත් විදිහකට ගත්තොත් මේ හේතු ටික නිසා මේ සබ්දය ඇති වුණාට මේ සබ්දය මේකට අයිතිත් නැහැ, මේකට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, විඤ්ඤාණයට අයිතිත් නැහැ. හේතු නිසා ඇති වෙනවා, හේතු වලට අයිති නැහැ. හේතුල නැහැ. ඔව්. මේකත් අනිත්‍යතාවයේ ලක්ෂණයක්. එතකොට දැන් ලෝකෙ මිනිස්සු අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද ඇත්තෙන්ම? දැන් මේ සබ්දය අනිත්‍ය කියලා කිව්වහම මිනිස්සු හිතන්නේ මොකද්ද? අනේ මේ ඇඟිල්ල කවදා හරි කැඩිලා යනවා. මේක මැරිලා යනවා. මගේ කනත් නැති යනවා. මගේ විඤ්ඤාණයත් වෙනස් වෙනවා. මේක තමයි ලෝකෙ මිනිස්සු අනිත්‍ය කියලා හිතන්නේ. ඒ අනිත්‍ය තේරුම් ගන්න සමාරු නෑ. දැන් විද්‍යාඥයෝ ඇටම් එක බෙදලා, පරමාණු බෙදලා මේ වෙනස් වීම තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඒ වෙනස් වීම තේරුම් ගත්තට බුදුදහමේ කියන අනිත්‍ය තේරුම් ගත වෙන්නේ නෑ කට්ටිය. මොකද බුදුදහමේ අනිත්‍ය තේරුම් ගත්තොත් ඒ අනිත්‍ය නවතින්නේ නැහැ. එයා දුකක් දකිනවා. අනාත්මතාවයක් දකිනවා. හැබැයි ওই කියන විද්‍යාඥයෝ ඒ චේන්ජින් එක දැක්කට දුක අනාත්ම දෙක දකින්නේ නැහැ කට්ටිය. දුකමයි. ඔව්. බුදුදහමේ කියන හැටියට නියම විදිහට අනිත්‍ය දැක්කොත් එයා එතනින් නවතින්නේ නැහැ. එයා දුක කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවා. අනාත්මතාවය කියන එකක් දන්නවා. එතකොට දැන් අපි පොඩි හැඟීමක් ආවා. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? යම් කිසි හේතුවකින් ඇති වෙනවා. ඔව්. හේතුවක ඇති වෙනවා. ඒ හේතු සමූහයක එකතුව ඒක පෙර තිබිච්ච දෙයක් නෙවෙයි. ඒ මොහොතේට හටගත්තු දෙයක් ඒ මොහොතේම නැතු වෙනවා. When conditions are together, the experience arises. When conditions are separated, immediately, without remaining anything, the experience ceases. තවත් උදාහරණයක් කියන්න පැහැදිලි වෙන්න. එමේ උදාහරණ වලින් තමයි තේරුම් ගන්න ඕනේ මේක. දැන් අපි කන්නාඩි ළඟට යනවා කියමු. දැන් කන්නාඩි ළඟට යනෝනේ දවසට කීව පාරක් නේ. එතකොට දැන් කන්නාඩි ළඟට යන කොටම නී රූපයම පහළ වෙන්නේ, හටගන්නේ. දැන් අපි කන්නාඩි ළඟට යන්න කලින් තිබ්බද රූපේ? කනළනේ ඈත් වුණාට පස්සේ තියෙන්නේ කියනද රූපේ? ඒත් නැහැ නේ. ඒ වගේ මේ පේන රූපේ අයිති කන්නාඩියටද? නැහැ. ඒ පේන රූපේ අයිති මේ පැත්තටද? නැහැ. ඔව්. එතකොට ඒ පේන රූපේ අයිති ආලෝකයටද? නෑ. මේ ඔක්කොම හේතු ටික නිසා තමයි මේ ගෙවලේ හටගන්නේ. ආලෝකය තියෙනස් තුනේ. ඔව්. ආලෝකය, දර්පණය, ඒ මිරයක අපේ රූපය, අපේ බලන ඇස මේ ඔක්කොම තියෙන තැනක තමයි මේක හටගන්නේ. එතකොට ඒ තියෙන රූපය අපේ ඇසට විතරයි ගෝචර වෙන්නේ. එතකොට මෙතෙන් තවත් වැදගත්ම කාරණයක් කියනවා අපි මේක ටිකක් විස්තර කරලියමු. එතකොට මේ කණ්ණාඩිය ළඟට යනකොටම තමයි අපේ රූපය හටගත්තේ. අන්නේ වගේම තමයි අපේ ජීවිතේ ලබන සියලුම අත්දැකීම් ටික. මොනවද අපි ලබන අත්දැකීම්? ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, ශරීරයෙන් පහස ලබනවා, මනසට අරමුණු වෙනවා. මනසට අරමුණු වෙනවා. ඔව්. මේ ඉන්ද්‍රිය හයෙන්ම ගන්න අරමුණු වල ලක්ෂණය මොකද්ද? ඒක ඒ මොහොතට හටගන්න එක. කලින් කිමුච්ච දෙයක් නෙවෙයි. දැන් සම්මුති සත්‍ය අනුව මේ අපි හිතනවා අපි මේ ගිය සතියේ තව පන්සල තමයි මේ තියෙන්නේ කියලා. කන්වෙන්ෂන් ට්‍රූත් එක අනුව හරි. නමුත් පරමාර්ථ සත්‍ය අනුව ගත්තොත් මොකද්ද? අපි ආයේ කන්නාඩි ළඟට ගියා වගේ. දැන් උදේ ගියාම අපේ රූපේම අපි දැක්කනේ. ඔව්. අපි හවසට ඒ කන්නාඩි ළඟට ගියාම අපි හිතනවද අර උදේ පෙනිච්ච රූපිය මං එනකම් තිබ්බයි කියලා? නෑ. නෑනේ. මොකද උදේත් පේනුනේ මේ වගේම රූපයක්. ආ දැන් යනකොටත් පේනුනේ ඒකමයි. එහෙනම් මං උදේ පෙනිච්ච රූපිය මං දැන් එනකම් තිබුණා කියලා හිතනවද අපි? නෑනේ නේ. අපි කවදාද අපි දන්නවා මේ සමානත්මතාවය තිබුණට මේක මේ මොහොතේ දැන් අලුතෙන් හටගස්සේ. අන්නේ වගේම තමයි ගිය සතියේ මේ පන්සලට ආවට ගිය සතියේ කන්නාඩි ළඟට ගියා වගේ. එතකොට ගිය සතියේ ගිහපේක මේ සතිය නිකන් තිබ්බේ නැහැ. එතකොට මේ මොහොතේ ඉන්ද්‍රිය ටික ඕපන් කරනකොටම ආයි හටගත්තේ මේක. එතකොට මෙන්න මේ සිද්ධාන්තයේ තමයි අපි අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න. එතකොට ඔව් දැන් මෙන්න මේක හොඳ කල්පනාවින් මේ කියන හැම වචනයක්ම වැදගත්. මම ලියන හැම අකුරක්ම වැදගත් දැන්. හරිද? ඒ නිසා හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න. එතකොට අපිට තියෙනවා ඉන්ද්‍රිය හයක් තියෙනවා. මොනවද ඉන්ද්‍රිය හය? ඇස කන්න. ඔව් ඇස කන්න. මම ඔක මගේ මේ සෙල්ෆෝන් එකේ තුටුර ගන්නවා. ආ හොඳයි. දිව. හම. කය. කය. මනස. මනස. අහිත. එතකොට මේ එතකොට ඇසට මොනවද දකින්නේ? රූප. කනට මොනවද? ශබ්ද. ශබ්ද. නාසයට? රස. ගඳ සුවඳ. ඔව්. ගඳ සුවඳ එනවා. ඊට පස්සේ දිවට? රස. රස. කයට? පහස. ඔව් පහස. බොහොම හොඳයි. පහස. මනසට? අරමුණු. චේතනා. ඔව් චේතනා නැත්තම් සිතිවිලි. සිතිවිලි. ඔව්. සිතිවිලි. එතකොට මෙන්න මෙතන ඉතාම වැදගත් කරණයක් තියෙනවා. හොඳ අවධානයෙන් ඉන්න. දැන් ඇසට රූපයක් පහළ වෙන වෙලාවේදී ලක්ෂණය තමයි එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ ඉවලෙට. ඔව් ඇස විතරයි මේ මොහොතේ සම්පූර්ණයි. දැන් දැන් මහත්තයට හිතෙන්නේ අනේ මෙන්න මේ හාමුදුරු දිහාත් බලාගෙන මම බණත් අහනවා, ඇඟේම හොඳට පුටුවට තියෙත් වෙල ඉන්නවා, මේ දිවට රසයකුත් දැනෙනවා කියලා අපි ඔක්කොම එකටේ කියලානේ හිතන් ඉන්නේ. ඔව්. නමුත් එහෙම නැහැ. එක මොහොතක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අර ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට වලලක් වගේනේ පේන්නේ. අනේ ඔව්. ඒ වගේ එක ගිනි පෙල්ලයි තියෙන්නේ. ඒ ගිනි පෙල්ලයි තියෙන්නේ. අපේ මේ ඉන්ද්‍රිය වේගවත් බව වැඩි නිසා ඔව් අපට හිතෙන්නේ ඔව් මේව ඔක්කොම එකට යනයි කියලා. නමුත් එක මොහොතක එකයි තියෙන්නේ. ඔව්. හැබැයි එක මොහොතක එක තිබ්බට මේවයේ තියෙන ලක්ෂණය තමයි කොතනින් මොකක් ඇති වුණත් මොකක්ද ඇතිවන්නේ? ඈ රූප වේදනා සඤ්ඤා සංඛාර විඥාන කියලා. ඈ සඤ්ඤා සංඛාර විඥාන කියන්නේ මේ පහම එක විට පහළ වෙනවා. පහම එක විට පහම ඒ කියන්නේ ඇත්තෙන් රූපයක් දැක්කත් මේ පහම යනවා. එතකොට form, feelings, perception, mental formations and consciousness. consciousness. එතකොට ඇසෙන් රූපයක් දැක්කගෙන ශනිකෝ මේ පහට නැත්තා ශනිකෝ නිරුද්ධ වුණා. immediately it arises. immediately without repenting anything it ceases. එතකොට ඒ නිරුද්ධ වෙන එක මේකෙන් හටගන්න එක නිරුද්ධ වෙන ගමම මනසින් අල්ලග දෙනවායි මේක දැක්ක කියලා. මනසින් තමයි එතෙම හඳුනගන්නේ අපි. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියවල ලක්ෂණය තමයි ඇසෙන් දකින රූපය. දැන් අපි මේ ඇසෙන් මල දකිනව නම් අපි හිතන්නේ මේ මල අල්ලන්න පුළුවන් කියලා. ඇත්තෙන්ම අල්ලනකොට අල්ලන්නේ මේ සතර මහා භූත රූපේ අහුවෙන්නේ. අර අපි ඇසෙන් දැකපු එක නෙවෙයි මේ. ඇසෙන් දකින්නේ වර්ණ රූපේ විතරයි. ඇසෙන් දකින වර්ණ රූපේ කලර්ස් ටික අල්ලන්න බෑ. අල්ලනකොට අල්ලන්නේ ෆෝම් එක. ෆෝම් එක. දැන් අපි කියමු දැන් මේ පිච්චමල කියලා. පිච්චමලේ සුවඳාවයි කියමු. ඒ සුවඳ පුළුවන් අල්ලන්න. සුවඳ අල්ලන්න බෑ. එතකොට සුවඳ කියන එක ફોකස් වෙන්නේ කනට නාසයට විතරයි. වර්ණයේ ફોකස් වෙන්නේ ඇහැට විතරයි. දැන් මේක හොඳට තේරුම් ගන්න මේ කාරණය. දැන් වේගය වැඩි නම් කියන්න මම ස්ලෝ එකේ කියන්නම්. මේ ගැටලු දෙන්න ආය අහන පස්සේ ගැටලුවක් නැහැ. හොඳටම අහගන්න. එතකොට දැන් අපි මේකට හොඳම උදාහරණයක් තමයි අපි වතුර බේසමක් ගමු. ඔව්. වතුර බේසමක් අරගෙන පිරිසිදු වතුර බේසමක් අරගෙන අපි එවෙනවා ඒකට. ඔව්. එමුනා මොකද තේන්නේ? පිරිසිදු. ආ අපේ මූණ පේනවා. රිෆ්ලෙක්ෂන් එක පේනවා. ඒකට ඒ පේන රූපය පුළුවන් අල්ලන්න. බැ. ඒ පේන රූපය පුළුවන් දිවගාලා මේ පාස ලබන්න. ඒ ඒ පේන රූපය පුළුවන් ගඳ සුවඳ බලන්න. ඒ පේන රූපය පුළුවන් ද තවත් ඉන්ද්‍රියකින් අපට පාස ලබන්න. ඒ පේන රූපය බලන්න පුළුවන් මොකටද? ඈට විතරයි. ඒ රූපය අල්ලන්නත් බෑ, ගඳ සුවඳ බලන්නත් බෑ, ඒ රූපය අහන්නත් බෑ. ඒක ඈට විතරමයි. අන්න ඒ වගේ තමයි. ඈට රූපයක් දකිනවා නම් ඒක බලන්න විතරයි පුළුවන්. කනට ශබ්දයක් අහනවා නම් මේ ශබ්දය අල්ලන්න බෑ. මේ ශබ්දේ ගඳ සුවඳක් නෑ. එතකොට මේ ශබ්දය කනට විතරමයි. හැබැයි අපේ තියෙන අවිද්‍යාව නිසා, ඉග්නොරන්ස් එක නිසා මොකද වෙන්නේ? දැන් අපි දැන් ජයන්ත මහත්තයා මට මොකක් හරි කිව්වා කියලා. සම්මුති සත්‍යන ඔබතුමා තමයි මට ඒක කිව්වේ. නමුත් මේ ශබ්දය ඔබතුමා නිසා හටගත්තට ඔබතුමාට අයිති එකක් නෙමෙයි මේක. ඒ හේතු ටික නිසා හට ගන්නවා. හරියට දැන් යකඩ කැලි දෙකක් ගැහුවා කියමු අපි. යකඩ කැලි දෙක නිසා ශබ්දය හටගත්තට ඒ යකඩ කැලි දෙකට ශබ්දයයි තියෙන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා, ඉග්නොරන්ස් එක නිසා අපි මොකද වෙන්නේ? ඒක යකඩවලට තියෙනවා. අන්න හරියට අයිති කියලා කියන්නේ දැන් සාමාන්‍ය අපි ඇත්තම දැන් තාත් කියන්නේ. නමුත් කෙනෙක් බැන්නොත් කොහොමද අපි? ඒ શબ્දේ අපි යාපෙ අන්න හරියට බඳිනවා. මෙයා තමයි මට බැන්නේ. හොඳයි මම බලාගන්නම් කියලා ඊට පස්සේ කියනවා. ඔව්. කෙනෙක් හොඳ කිව්වොත් කොහමද? ආරයා මට හොඳ කිව්වොත් හොඳ කෙනෙක් කියලා ඊට පස්සේ අරකින් බැඳෙනවා. එතකොට මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව ඇති වෙන්නේ මොකක් නිසාද? අර අනිත්‍ය කියන දේ දන්නේ නැති නිසා. අනිත්‍ය කියන්නේ මොකද? ඒක හේතු නිසා ඒ මොහොත හට ගන්නවා. ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ignorance, delusion, දෙකම කියනවා. එතකොට අන්න ඒ අවිද්‍යාව දුරු කරන්න යන ගමන තමයි සක්කාය දිටිය දුරු කරනවා කියලා කියන්නේ. එතකොට ඒ සක්කාය දිටිය එක එක මට්ටම් වලින් අපි දුරු කරනවා. සාමාන්‍ය මට්ටමේදී අපි දුරු කර කර ගිහිල්ලා සෝවාන් වෙලෙ සම්පූර්ණ නැති වෙනවා. එතකොට අනාගාමි රහත් ඊළඟ මට්ටම් වලදී සම්පූර්ණව තියෙන ආසාවත් එක්කම නැති වෙනවා. දිට්ඨි කියන එක මේ වැරදි හැඟීම සම්පූර්ණයම නැති වෙන සෝවාන් ඉන්නේ. දිට්ඨි කියන්නේ හැඟීම නේද? ඔව් දිට්ඨි කියන්නේ වැරදි, ඒ කියන්නේ මේ පරාමාස, ඒ කියන්නේ මේ මේක තියේ කියලා ඒකට මැලලින ගතිය. මේකේ සත්‍යයක් ඉන්නවා කියලා දැඩිව මැඳලින ගතිය. පරාමර්ශණය කරන ගතිය. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මුළු සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ පහ තේරුම් ගැනීම. රූප වේදනා සංඥා සංකාර විඥාන ඥාන. එතකොට අපි ඇසෙන් රූපයක් දැක්ක කියලා කියන්නේ මේ පහ එක විතරම හටගත්තා. කනෙන් ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ මේ පහම. ඈ forms, feelings, perception, mental formations and consciousness. There are five aggregates that every moment arise and also immediately it ceases. Whatever we experience through our six senses, these five aggregates arise. Not only arise, immediately they cease. That is the nature of our experience. එතකොට මේ පහ කියන්නේ මේ පහ අපි මනසින් බුද්ධියෙන් තමයි තේරුම් ගන්නේ. මේක බාහිර ලෝකේ බෙදලා බන්දේශියා ගුණා මේක රූපේ මේක වේදනා කියලා මේක කරන්න බෑ. මේ පහම එකටයි හටගන්නේ. ඇසෙන් රූපයක් දැකින පහම හටගත්තා. හරියට හොඳ ඇසෙන් රූපයක් හටගත්තාම අපි රූපේ පේනවා. ෆීලිහක් වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම සංඥා ප්‍රසන්නුක් ඇති වෙනවා. ඇත්තෙන්ම ඇසෙන් රූපය හඳුනා ගන්නකොට මේ පහම ඇති වෙනවා. දැන් තේ එකක් බොනකොට තේකේ රසණයක් තියෙනවා, වතුරක් තියෙනවා, තේත් තියෙනවා, සීනිත් තියෙනවා, ඔක්කොම තියෙනවනේ. වෙන් කරන්න බෑ. අපි වෙන් කරගන්නේ කොහොමද? මනසෙන් ආ මේක රසනේ වැඩි. මේකේ කාට මදි. සීනි වැඩි. අපි කොහොමද තේරුම් ගන්නෙ? perception එකෙන් සහ අපේ intelligence එකෙන්. එතකොට කොහොමද අපි තේරුම් ගන්නෙ මොකක් හින්දද? අපි කලින් දැකලා තියෙන තේ හදන විදිය. තේ වලට දානවා අපි දැනගෙන තියෙනවා. අපි කියමු අපට බීමක් දෙනවා. අපි කවදාවත් දැකලා නැහැ බීම. ඒකට දාන දේවලුත් මොනවද කියලා දන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් ද හවල් දේ වැඩි හවල් දේ අඩුයි කියලා. අපි දන්නේ නැහැ. නෝ ඒකේ අපි පළතුරු තියනවද? අන්න එතකොට දැන් අපි මේ පහ ඉගෙන ගන්නේ මොකටද? අර තේක වගේ බලගන්න. තේකක් ගත්තු ගමන්ම අපට හොඳට අවබෝධයක් එනවා වගේ ඇසෙන් රූපයක් දකිනකොටම මේකයි ඇති උනේ කියලා තේරුම් ගන්න තමයි මේව බෙද බෙදා අපි හඳුනාගන්නේ. එතකොට මේක ඉතාම ලොකු විස්තරයක්. දැන් රූපය කිව්වම හිතන්නේ මේ රූපේ විතරේ කියලා. සබ්ජත් රූපය. සබ්ජත් රූපය. ඔව් බුදුදහමේ අනුව මේ සබ්ජත් රූපයක් කියලා කියන්නේ. ඒක නොපෙනුනාට පේන්නම ඕනේ රූපේ කියන්නේ. පේන්නම ඕනේ. අපට දැන් රසය ඒකත් රූපයක්. ඒ විතරක් නෙවෙයි දැන් අපිට මෙන්න මෙහෙම ෆ්ලෙක්සිබිලි මේ හැකියාවක් තියෙන. ඒකත් රූපයක්. රූප 28ක් තියෙන බුදුදහමට. ඒක රූපයක් නෙවෙයි. දැන් මේ තද ගතිය, වැගිරෙන ගතිය, වින්ඩ් එක, එතකොට ස්ත්‍රී පුරුෂ ස්වභාවය මේ ඔක්කොම රූප කොටසටයි කියන්නේ. එතකොට මේ පහේම එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ ඔක්කොම රූපස්කන්ධය. එතකොට මනසෙන් මෙතන අරමුණු ගන්නකොට මෙතනක් තියෙනවා මනසත් එක්ක යන රූප ටික. ඒතර රූප කිව්වම හිතන්න එපා මේ පේන රූපේ විතරේ කියලා. දැන් අපි ජීවත් වෙන කෙනෙක්ගේ ශරීරය අල්ලනකොට ටිකක් එබෙනවනේ. ඒකට ඒකත් රූපයක්. රූපේ කොටසක්. අත හොමොන් ෆ්ලෙක්සිබල් ඉන්නේ ඒකත් රූපයක්. යහන පිරිමි කියලා හැඟීමක් කියන්නේ ඒකත් රූපයක්. ඔය වගේ රූප 28ක් තියෙනවා. එතකොට මේ රූපේ රූපයත් එක්ක යන වේශයප දුක් වේදනා තියෙනවා, හඳුනගන්න ගතියක් තියෙනවා, ඒකත් එක්ක යන සිතිවිලි පහළ වෙනවා, හිතක් තියෙනවා. මේ පහම එකතුනහම තමයි රූපයක් දැක්ක කියලා කියන්නේ. සබ්දයක් ඇහුව කියලා කියන්නේ. දැන් අපි තේ එකක් බිව්ව කියන්නේ, කෝපි එකක් බිව්ව කියලා කියන්නේ. නැත්තම් කිරි කෝපි එකක් බිව්ව කියන්නේ එකක් විතරක් නෙවෙයි. ඒ ඔක්කොම ටික එකතු වෙච්ච එකටයි කියන්නේ. අන්නේ වගේ අපි මේ මොහකින් අවබෝධය ලැබුණත් මේ පහම තමයි හටගත්තේ. එතකොට මේ පහේ ලක්ෂණය මොකද්ද? මේ පහ ස්ථිරවම තියෙනවද? මේව ස්ථිරවම තියෙනව නෙවෙයි. මේවා පෙර නොතිබී හටගත්තා. Not being occurred in the present moment, being occurred will not go to occurrence. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේක අතීතයට අනාගතයට යන්නේ නැහැ. නමුත් අතීතයේ හදාපවතින නේ. අතීතයේ හදාපවතීම perception එකේ ඉන්නේ. ඒ perception එකත් කොහෙවත් තැම්පත් වෙලා නැහැ. ඒ මොහොතන හටගන්න. ඒ කොහෙවත් තැම්පත් වෙන දෙයක් නැහැ. හරි, මතකයේ කියන එක, memory කියන එක, that is one of the abilities of mind. Consciousness. It is not permanent. දැන් බලන්න එක වගේ නේද ශබ්ද? එක වගේ නිසා මේ ශබ්ද ටික කෙනෙකුට හිතෙනවා එහෙනම් එකම ශබ්ද තමයි මේ හඩගත්තේ කියලා. එක වගේ වුණාට එකම ශබ්දද මේ? ඇයි එක වගේ ශබ්දයක් විදිහට අපි දැක්කේ? මේ හේතු ටික සමාන නිසා. මේකට ගැහුවොත් කොහමද? වෙනස් නෑනේ. ඒතර මේ එක වගේ හේතු ටික තියෙනකොට අපි හිතනවා එක්කෙනෙක් කියලා. හැමවදාම අපි කණ්ණාඩි ළඟට යනකොට අපිට හිතෙන මම මේ දැක්කේ කියලා. අර හේතු ටික සමානයි. වෙන කෙනෙක් කවදිනා ආහන්නේ වෙ අර වෙන කෙනෙක් කියලා. නමුත් එකම රූපේ වගේ දැක්කට සම්පූර්ණම අලුත් එකක් මේක. හේතු ටික සමාන නිසා, හේතු වල යම්කි සමානත්වයක් නිසා අපට පේනවා එක වගේ කියලා. හැබැයි එක වගේ වුණාට එක නෙවෙයි. අපේ රූපේ උදේ යනකොට කණ්ණාඩි ළඟට දැක්ක එකම ඒකේ නාම ඒ රූපේම හවසට පේනකොට අපි කියනවාද උදේ තිබිච්ච රූපේම තමයි මේ හවසනකන් තිබ්බේ කියලා? නෑනේ. ඒ හේතු ටික සමාන නිසා එහෙම තිබ්බට එකම කෙනා නෙවෙයි. එකම රූපේ නෙවෙයි. නමුත් සමහර දේවල් සමහර ශබ්ද අපි දුව අපිට කෙනෙක් මේ හමුසමි උරකින්. ඒ කෙනෙක් එක්කෙනෙක් අනිත් එක්කල් බොහොම සැරෙන් පරිශෝධ ඒ શબ્දය. ඒ શબ્දය ගිහි මුල් බස ගන්නවා අතන මේ consciousness. ඔව් කොහොමද බැසගෙන තියෙන්නේ කියන බලන්න. දැන් අපි ගොම් මහන ඕන මහත්තයර අපි හොඳක් කිව්වා කියලා. ඔව්. කොහෙද බැසගෙන තියෙන්නේ? ඒක තැනක් කියලා කියන්න බෑ. නමුත් අපේ විඤ්ඤාණය හැබැයි ඒ බැනකුව ඒ හොඳයි කියපු එකම මහත්තයට ඒ කියන වෙලාවේ හිතුණා හරියට මට හොඳ තමයි කිව්වේ කියලා. ඔව්. පස්සේ හිතුණොතින් ඒ මට හොඳයි කිව්වේ බොරුවට මාව රවට්ටන්න කියලා. එතකොට මොකද ස්වභාවය? ඒක වෙනස්. ඒතර වෙනස්ුනේ මුල් එකද මේකද? වෙනස්ුනේ මුල් සිද්ධාන්තේ වෙනස්. කලින් එක වෙනස් නොවි තිබ්බා මේක වෙනස් වුණා කියලා කතා දෙකක් නැහැ. එකම දේ තමයි තියෙන්නේ. අපේ මොන ඉන්ද්‍රියෙන් ගත්තත් ඒක පෙර හේතු ටිකට උපකාරයක් තියෙනව නැත්තේ නෑ. දැන් අපි කඹයක් උහුම කරනකොට නිකන් වැල වගේ යනවනේ. යනෝ වගේ පේනවා. ඇත්තෙම යනවද මොනවද? කඹේමයි. එකම කඹේ තියෙනවා. වතුර රැළ ගහන වගේ ඇතමිට ගලක් ගෙවම වේව්ස් යනවා වගේ පේනවා. නමුත් එකම තැන තමයි උහිලා යන්නේ. එතකොට ඒ හේතු ටික ඊළඟ එකට බලපෑමක් කළා එතනම නවතිනවා. තව තැනකට යන්නේ නැහැ. මෙතනින් අතෙන්ට යනව හෝ මෙතන ස්ථිරවම තියෙනවා කිව්ව ගමම්ම බුදුදහමේ මුල් පදනම සම්පූර්ණ අවසන්. දැන් බුදුහාමරෙන් කාලේ සාති කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව බණ කියනකොට කියනවා මේ ලෝකේ තියෙන මේ අපේ තියෙන විඥානය මරණයෙන් පස්සෙත් එහෙමම තැනක විපදිනවායි කියලා. බුදුහාමරු මොකද කිව්වේ? දැන් මේ හාමුදුරුව කිව්වේ තරන්නේ මේ හාමුදුරුව කියන බුදුහාමරුත් මෙහෙම මට ඉගැන්වුවේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ එකම ජීවත් වෙන කාලේ මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට යන තරම් හිතක්වත් මම කියලා තියෙද කියලා. මේ චුතසිත කියලා කියන්නේ සිත කියන එක මහත්ය යන්නේ නැහැ. යන දෙයක් නෙවෙයි. යනව නම් ඒකට ස්පේස් එකක් ඕන, ටයිම් එකක් ඕන. මෙතන මේ නිරුද්ධ වෙනකොටම තව තැනක පිළිසඳ ගන්නවා මේ හේතු ටිකේ උපකාරය. මේකත් සුවිශාල බලපෑමක් තියෙනවා. හිතන්නේම බලපෑමක් නැහැ කියලා. දැන් මහත්ය ඇතැම් මේට මිනිස්සෙක් වශයෙන් ඉඳලා කවුරු හරි පීජකින් ඇල්ල මැරුණා නම් ඇතැම්ට ආයෙ මිනිස්සෙක් වශයෙන් ඉපදෙනකොට මෙතන කැලලක් නක් තියෙන පුළුවන්. ඒක පොරොත් යනවා. ඔව්. හැබැයි මෙතනින් කිසිම දෙයක් යන්නේ නැහැ. මේ පහළ වෙන මෙතන නිරුද්ධ වෙන හිත. ඒකේ ශක්තිය හිතේ චිත්ත නියාමයේ ලක්ෂණය තමයි. ඒ හිතේ ශක්තියට අනුව තව තැනක එහෙමම පිළිසඳ ගන්න. එහෙම කියන්නේ මේ නිරුද්ධ වෙන එකට අනුරූපව තව තැනක ඊළඟ සිත පිළිසඳ ගන්න. ඒක තමයි හිතේ ස්වභාවය. හිත කියන එක අචින්තනීය දෙයක්. ඒක හිතලා අවසන් කරන එක ඉතාම සංකීර්ණ දෙයක්. අචින්තනීය කියන්නේ හිතලා අවසන් කරන්න බෑ. ඒක completely we can't understand. It can be understood only by a Buddha. It is a very complex subject. However, we should understand that whenever the consciousness ceases, again, the new consciousness arises anyway, according to the condition. ඒකේ මුලින් තියෙච්ච ස්වභාවයට අනුව දැන් මේ මොහොතේ මම මෙතන නම් ඉන්නේ මම මිනිස්සෙක්ගේ මට්ටමට මනස දියුණු කරමින් හිටියනම් මගේ හිත මේකයින් වෙන වෙනම එකම ඒ විඥාන හැකියාව තමයි තව ඊට අදාළ කායක පිළිසඳ ගන්න. කායිකනවෙන්නත් පුළුවන්. හැබැයි එමුනේ අරූපාචර බ්‍රහ්මලෝක වෙන්නත් පුළුවන්. හැබැයි කායිකනව නැහැ කියලා ප්‍රේතය භූතය කියන එකෙන් කියන්නේ ඒගොල්ලන්ට කායක් තියෙනවා. ඒගොල්ලන්ට කායක් නැතේ නැහැ. කායක් තියෙනවා. කායක් නැත්තේ අරූපාචර බ්‍රහ්මණය විතරයි. ඒ නිසා අපට නොපෙනුනාට කායක් තියෙනවා. දැන් අපට නොපෙනු නැහැ කියලා නෑ කියන්න බෑ. දැන් මේ වතුර ටික බලන්න. මේ වතුර ටිකට මේ ග්ලාස් එක ඕනේ ලික්විඩ් එකක් හින්දා. හැබැයි මේ වතුර ටිකම අයිස්නොත් කොහොමද? වාජනයක් ඕනද? අතේ තියා ගන්න පුළුවන්. මේ වතුර ටිකම වාජනයක් දාලා රත් කරොත් මොකද වෙන්නේ? වාෂ්පල වෙනවා. පේනවද අපිට? වතුර ටික පේනවත් නැහැ නේද? වාජනයක් ඕනෙත් නැහැ පේන්නේ. මේ එකම වතුර ටිකනේ. විඥානයේ ස්වභාවයත් ඒක. අද අපේ අද තියෙන මානසික ස්වභාවයට අනුව මේ වගේ කය අදාපට අවශ්‍යයි. හැබැයි හිතේ ස්වභාවය වෙනස් වෙච්ච ගමන්ම සමහර විට තැනක තියෙනවා ඒකට කයක් අවශ්‍යයි, භෞතික කයක් අවශ්‍ය නැහැ. සමහර තැනක තියෙනවා සියුම් කයක් විතරක් ඕන. ඊටාම බොහොම සියුම් සෙන්සිටිව් කයක් යක් තියෙනවා. හැබැයි කය නැහැ කියන්නේ බෑ. අපට නොපෙනුනාට කාතියෝ. ඔව් දැන් සත්තු නම් දැන් මේ මොහොතේ උනත් මේ ඉතාලම කුඩා සත්තු මේ අතරේ ඉන්නවා. ඔව් අපිට පේන්නේ. අපිට පේන්නේ නැති සත්තු නැති හින්ද නෙවෙයි. අපේ හැට යම්කිසි සීමා ලිමිට් එකක් තියෙනවා. ඔව් අපි පේන්නේ නැහැ කියලා ඒක ඩිස්මිස් කරන්න බෑ. මේ අනිත් එක දැන් මේ වාතේ මේ මොහොතේ ඇතැම් විට මේ බණහනම අමනුෂ්‍යෝ විශාල මේක පිරෙන්නේ නැති. ඇතැම් විට එකට එක හැප්පෙනවා ඇති මෙතන ඇවිල්ලා මේ ඉඩ ගන්න සමහර අය. එහෙම තමයි මේ ඉස්සේ ඉන්න සත්‍යයන් ඉන්නවා බනහන කැමති අය. ඒ වගේ වෙලාවෙදී ඇතැම් විට ප්‍රබල එනකොට අනිත් අය අයින් වෙනවා. ඒ වගේ විශාල ප්‍රමාණයක් මෙතන තෙරපිලා ඇති සමහර විට. ඇතැම් විට අපේ පුටුවට අපේ ඇඟේ එකට හැප්පිලා මේ ඉන්නේ අපිට දැනෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට මනසෙත් ලක්ෂණය තමයි මනස කියන එක හැම මොහොතෙම හටගෙන ඒ නිරුද්ධ වෙන එක සීස් වෙන්නේ ඊළඟ එකට හේතුවකට උදව්වක් කරලා. එතකොට ඒක සම්පූර්ණ මනෝකීතාත්ම කියලා කියන්නේ නැහැ. අරකේ බලපෑමක් තියෙනවා. බලපෑමක් තිබ්බට මේක එහෙම මෙතෙන් දෙනවා කියලා කියන්නේ නැහැ. දැන් අපි මේ ආත්ම භාවය කුසල දිනු කරවතින් ඒක ඊළඟ ආත්මකට බලපානව නැත්තේ නෑ. හැබැයි මේක මෙතන යනවා කියලා කියන්නේ නැහැ. දැන් ඔකට හොඳ උදාහරණයක් තමයි අපි ගහක් ගන්නකෝ ගහක්. ගහක් අපි කිව්වොත් අඹ ගෙඩි තියෙයි කියලා. අඹ ගහක අඹ ගහේ කෙළවරේ අඹ තියෙනවා. ඒ ගහේ කෙළවරේ තියෙන අඹ ගහේ මැද කඳ කපල බැරුවොත් අඹ තියෙනවද? මුලේ අඹ තියෙනවද? ගහේ අතුල අඹ තියෙනවද? කොහෙන්ද එන අඹ ආවේ? කෙනෙක් කියන දාහ හඳේ මැද අඹ නැහැ එහෙනම් මේ කෙළවරට එන්න බෑ කියලා. කොහෙන්ද අඹ ආවේ? හැම මොහොතෙම ඒක සකස් කරමින් මල කරා යනවා මල ගෙඩිය වෙනවා එහෙම යනවා මේ හරියට කැපුවට ගෙඩි නේ අන්නේ වගේම තමයි අපේ හිත මෙතනින් මෙතෙන්ට අඹ ගෙඩිය ගියා වගේ මේ පැත්තට එහෙම යන්නේ නැහැ හැම මොහොතෙම වෙනස් වෙමින් ඒ මොහොත හදමින් ඊළඟට උදව්වක් කරනවා දැන් මෙතන තියෙන හිත දැන් අපිට මේ කය මෙහෙම තියෙනවා මෙහෙම තිබිද්දී එක පාරම අලුත් රූපයක් ලැබෙන දෙවි කෙනෙකුගේ රූපයක්. එක වෙටම තම අලුත් රූපයක් ලැබෙනවා සතුගේ එකක්. ඒකයි ගහේ කෙළවරින් ගෙඩියා වගේ. හැබැයි මැද කපල බලනකොට ඒ සතා නැහැ. ගහ වගේ. හැබැයි ඒ හැම මොහොතකම අරකට සාරය හදමින් ඉන්නේ. මුල ගත්තත් මුලෙන් වතුරට එක්පස්ට ගේනවා. කඳ හරියට ශ්‍රාවයට ගේනවා. කොළ කෙළ කෙළවර වෙනකොට මල් වලට අවශ්‍ය මේව ටික හැදෙනවා. කෙළවර වෙනකොට ඊට පස්සේ ගහේ ගෙඩිය හැදුනට පස්සේ සූර්යාලෝකය ඇවිල්ලා වාතය ඇවිල්ලා ඒ ඔක්කොමත් එක්ක ගෙඩි එනවා. හැබැයි ඒ ගෙඩිය ගහේ කොහෙන්වත් කපල බැලුවට නැහැ. ගහේ කපල බලනකොට නැහැ කියලා අපි කියනවාද ගහේ කෙළවරේ ගෙඩි නැහැ කියලා. ගහ කෙළවරේ ගෙඩි තියෙනවා. ගෙඩි තියෙන්නේ මේ ගෙඩිය මෙතෙන්ට ආවේ නැහැ. හැබැයි ඒ හැම ස්ටෙප් එකකදීම ඒ ගෙඩියට අවශ්‍ය සාරය හැදෙමින් තමයි දෙන්න එන්නේ. අපි දැන් මේ කරන්නේ සාරය හදලා. අන්න හරි අපි හොඳ පැත්තට හරි නරක පැත්තට හරි නිතරම ඒ සාරය හැදෙමින් ඉන්නේ. හැබැයි දෙපළ බලනකොට මේක මෙතන නැහැ. කන්නේ එකයි. තියෙනව වෙනත් ෆෝම් එකකින් තියෙන්නේ. ඒක මේ පංච මොකද මේ කියන්නේ පංච පංච උපාදාන ස්කන්ධය. පංච ස්කන්ධය කියන්නේ ඔය. ඔව් පංච උපාදාන ස්කන්ධය. ඔව්. එතකොට මේ පහ මේ පහෙන් තමයි අර ගෙඩි හැදෙන process එක නේද process එක මේක නිතරම හදමින් තියෙනවා හැබැයි හදමින් තිබ්බට අර ගෙඩියක් මෙතන ඉස්සරව නොතිබ්බ වගේ මේක ඉස්සරම තියනා කියලා නෑ මේක හැම මොහොතේ මේක කරමින් තියෙනවා ඇසෙන් රූපයක් දකින්නකොට එකක් වෙනවා කනෙන් ශබ්දයක් එනකොට එකක් වෙනවා ඉතින් මේක කර කර තියෙනවා ඉතින් දැන් සාමාන්‍ය කියන්නේ මේ ඒව තමයි අනිත්‍ය කියලා කියන්නේ ඒකයි ඔව් මෙන්න මේ process එක තමයි මෙන්න මේ හැදෙන සම්පූර්ණ සිද්ධාන්තය තමයි අනිත්‍ය කියලා කියන්නේ. මේක ආවෙන්නේ ඉපදුණු ගානෝ පටන් ගන්න. මේ පංච මේකේ ආරම්භයක් කියන්න බෑ ඇත්තෙන්ම. සත්‍යාගය අතීතයක් කියන්න බෑ කියලා නේ කියන්නේ. මුලක් නෑ. දැන් කිකිලියෙකුයි බිත්තරයෙකුයි ගත්තොත් ඉතින්. ඔව්. මේ කොහෙන්ද මුලක් කියලා කියන්න පුළුවන්ද? බෑ නේ. මොකද ඉස්ලාගේ කියන්න බෑ. කියන්න බෑ නේ. අඹ ගහේ ගෙඩියක් බලන්න අඹ ගහ මේ අඹ ගහ කොහෙන්ද මුල හොයන්න පුළුවන්ද අපිට? මේක ඉස්සෙල්ලා කොහේරි වෙන ගමකින් ගෙනාපු අඹ ගෙඩියා ඇතැම් විට වෙන රටකින් තව කෙනෙක් ගෙනාපු අඹ ගෙඩියා කොහොම අපි මුලක් වෙන්න බෑනේ ඇත්තෙම අපිට කවදාවත් වැඩිම ඉස්සෙල්ලා සිද්ධ වෙනද මිත්‍රේම කියන්නේ ඔව් අනිත් එක තමයි මේකේ මුලක් වෙන්න බෑ ඇත්තෙම මේ මිනිස්සුන් පුළුවන් නේද කොහොමද හරි අපිට සාමාන්‍ය ලෝකෙදි පේනවා මව කුසේ පිළිස්න ගත්තා ටිකෙන් ටික මව කුසේ වැඩුණ එළියට ආවා කියලා කියන්න පුළුවන් ඒ පේන ටික හරි ඒක භෞතික ෆිසිකල් පැත්ත කියන්න පුළුවන් අපට. නමුත් ෆිසිකල් පැත්ත කිව්වට සම්පූර්ණ process එක කිව්ව වෙන්නේ නැහැ. මේක අතීතයේ ලොකු සම්බන්ධයක් තියෙනවා මේකේ ගැන. මොකද කායික එක විතර මනසකුත් එක්කනේ මෙයන්නේ. එන්නේ. හරි මනස. අපට කර්මාන්ශාලාවක ෆැක්ටරි එක පිනම් හදනවා නම්, බේසම් හදනවා නම් ඕක කියන්න පුළුවන් මෙන්න මේ ටික එකතු කරලා හදුවා කියලා. මේක එහෙම ෆිසිකල් විතරක් එකක් නෙවෙයිනේ මේක. පිළිසිඳ තුන් මාසෙන් මනසක් තියෙනවා. ඔව් තුන් මාසෙ නෙවෙයි. පිරිසිඳගෙන උපරිම දවස් 7කින් ඒ කියන්නේ මේ මව්පිය දෙන්නගේ මේ මේ දෙක එකතු වෙලා වැඩි වුණොත් දවස් 7කින් එකතු වෙන්න ඕන විඥානයක් ඕන නැහැ. විඥානය නැහැ. ඒකම එක සෙල් එකක තියෙන මේ දැන් මේ මේ මේ දෙක එකතු වුණාම මේ එක එකයි මේක එකම එක හැදෙනවා. ඒ හැදිච්ච එකට ජීවේ තියෙන එකට දවස් 7 ඒ දෙන්න එකතු වෙලා අම්මා තාත්තා දෙන්න එකතු වෙලා හැදිච්ච ඒ සෛලයට එක සෛලයට. ඔව් හරි. එකක් බවට පත් වෙච්ච එකට උපරිම දවස් 7කට කලින් විඥානය බැස ගන්න ඕන. එහෙම නැති වුණොත් ඒක ඒක ජීවය බවට පත් වෙන්නේ නැහැ. දවස් 7කට අඩු ගානකදී එදාම වෙන්න පුළුවන් උපරිම දවස් 7කට කාලෙකදී මේක සම්පූර්ණයෙන්ම විඥානය බැස ගන්නවා. හැබැයි විඥානය බැසගත්තා කියලා මේ මේ ඉන්ද්‍රිය පේන්නේ ඔළුවේම පේන්නේ. ඊළඟ ටික වැඩෙන්නේ ඊළඟ ටික වර්ධනය වෙන්නේ විඥානය හැටියට. දැන් දැන් අපි කියමු දැන් මහත්තයලා හිතා දරුවෙක් හිටියා කියමු දැන් දරුවෙගේ කුසියේ පිළිසඳ ගත්තා කියලා. ඔව්. අපි කියමු ඒ දවසේම ඔව්. ඊතර බල් පැටියෙක් ඉන්නවා. ඔව්. බැල්ලියක් ඉන්නවා. ඒ බැල්ලියගේ කුසියේ තරවගේම පිළිසඳ ගන්නවා. ඔව්. විඥානය බැස ගන්නවා. ඔව්. දෙන්නම ගෙදර කන්නේ එකම જાති. ඔව්. එතකොට මහත්තයලා කනවයි කියලා ඒ જાතිම අර බල්ලගේ කුසියේ බදින් ළමෙන්ද? නෙමෙයි. ඔව්. නෙවෙයිනේ ඒක වර්ධනය වෙන්නේ විඥානයේ හැටියට. විඥානයේ ඒ විඥාණයෙන් පෝෂණය වෙන්න, ඒ කියන්නේ කය පෝෂණය වෙන්න විඥානයක් කොහොමද? එතන ඉඳන් තමයි තීරණය වෙන්නේ මෙයා ගෑනු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද, මෙයාගේ ශරීරයේ කළු එකක්ද, සුදු එකක්ද? ඊට අනුව ආහාර ආහාරවල ප්‍රොජෙක්ෂන් එකක් එනවා. ආහාර ට්‍රාන්ස්ෆර් වෙනවා ඊට පස්සේ. මෙයා මේ ලැබපු විඥානයේ ඇස් දෙක අන්ධ වෙන විඥානයක් නම් ඔව්. ඇස් දෙක අන්ධ වීමට අදාළ විඥානයක් නම් බැසගත්තේ කොච්චර පෝෂදායී ආහාර දුන්නත් අරග තමයි යන්නේ. මේ බැසගත්තු විඥානය ආබාධිත උපතින් අංග විකල වෙන ළමෙක් නම් කොච්චර අම්මා මෙඩිසින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්ද? කොච්චර හොඳ ආහාර දෙන්න පුළුවන්ද? නමුත් මෙයා මේ පැත්ත යන්නේ මේ. මේ ප්‍රොසෙස් එක හැදෙන විඥානය වල විඥානය තමයි තීරණය කරන්නේ කොයි ශරීරයක්ද හැදෙන්නේ කියලා. විඥානය එන්නේ ඉතින් විඥානය ඇත්තෙම එනවා කියලා එනවා හෝ යනවා කියලා අපි කියන්නේ නැහැ ඇත්තෙම. එහෙම කිව්වොත් වැරදි මුනේ ධර්මයට අනුව. සාමාන්‍යයෙන් අපි එහෙම කියනවා. නමුත් වෙන්නේ මෙතන අපි ගමු සැතපුම් දහස් ගානක එහා තැනක මැරිච්ච කෙනා ශනිකව කර්මාලෝක මෙතන පිළිස්සනවා. මේ එනවායි කියලා කතාවක් නැහැ. එනවායි කියේම වෙන්නේ නිකන් එහෙම ප්ලෑන් එහෙම තියෙන සමහර වෙලාවන් වලදී හැම වෙලාවෙම නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ තීරණය කළා මෙන්න මේ. එහෙම වෙන වෙලාවල් දෙකක් තියෙනවා. එකක් තමයි සමහර අය බලවත්ම අකුසල් කළා. මං අහවලාට මේ හානිය කරන්න ඕනේ කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ අර වගේම පිළිසඳ ගන්න. සමහර අය බලවත් පින් කළා. දැන් බෝසත්වරු ගැන එහෙමයි නේ. අම්මා කවුද කියලා තීරණය කළා. කාලය, දේශය, කුලය, මව කාලය, ද්වීපයේ, දේශයේ, කුලයේ මව. ඔව්. කොයි කාලෙද ඉපදෙන්නේ? කොයි රටේද ඉපදෙන්නේ? කොයි ප්‍රදේශෙද ඉපදෙන්නේ? අම්මා කවුද? ඔව්. ඔක්කොම තීරණය කළා සිහියෙන්ම මව කුසේ පිළිස්සන ගන්නවා කියලා. සිහියෙන්ම මව කුසේ දුන අවුරුදු මාස 10ක් ඉන්නවා. සිහි කල්පනායම මව කුසේම ඒක මනස එහෙම දිනු කරපුවාට පුළුවන්. සමහර අය කර්මාන් රූපෝ ඊට අදාළවටත් යනවා. හැබැයි 99%ක්ම අයගේ ලක්ෂණය කර්මයේ විසින් ඊට අදාළ තැනට අරන් යනවා යා. අපිට තීරණය කරන්න අමාරුයි. අපේ කර්මය 90 එතෙන්ට ඇදිලා යනවා ඒක. දැන් මම අකුසල කරලා නම් ඉන්නේ මට දිවි රෝග යන්න ඕනේ කියලා හිතුවට යන්නේ. මම අතින්ට ඇදිලා යන්නේ. ඒක කියන්නේ කර්මයේ බලය ඒක න්‍යායක් ඇත්තෙන්ම. ඒක එතෙන්ට ඇදිලා යනවා. දැන් ගංගකට දාපු ගල අපි කියමු පාත්‍රයක් අපි කියමු වාදිනියක් දැම්ම කියලා. ඒ වාදිනියට කිතුනට උඩට යන්න ඕනේ කියලා උඩට යන්න බෑ. ඒක සිද්ධාන්තයේ පැත්තට යන්නේ. ඒකට අපේ කර්ම ශක්තිය අනුව ඊට අදාළ තැනක හැබැයි එක හේතුවක් නෙවෙයි. දැන් මහත්යේ දරුවෙක් වෙන්නනක් කෙනේ. ඒකට හේතු රාශියක් තියෙනවා. ඒ දරුවගේ පින තියෙනවා, මහත්යේ ප්‍රාර්ථනාව තියෙනවා, මේ කාලිප දෙන්න ඕනේ කියලා ඒ දරුවගේ පිනක් තියෙනවා. එතකොට ඒ දරුවගේ හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් මේ උගද්දමෝක්කගේ දරුවෙක් වෙන්න ඕනේ කියලා ඒ හේතු ගානක එකතුවක්. දැන් මහත්යෙට ලැබෙන දරුවා සසරේදී මහත්යල අකුසල කළ වෙන දරුවන්ට හානි කළා, අංග විකල කළා වගේ තියෙනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? අර අංග විකල කළා අනිත් අයට හානි කරපු ළමේ කොන්න සෙට් වෙනවා එකට. ඒ දෙකම එකට තමයි විභාග දෙන්නේ. ඒකයි එක්කෙනෙකුට විතරක් මේක මේ පාඩමක් උගන්වන්නේ නැහැ. පනිෂ්මන්ට් එක එකනට විතරක් නෙවෙයි. දෙන්නම එකට සම්බන්ධ වෙන්නේ මේකයි. දැන් මහත්යෙට දරුවෙක් නොලැබෙන්න නම් නොලැබිලා හිත වේදනාවක් ඇති වෙන්න නම් වෙන කෙනෙකුට ඒ වගේ හානියක් දුන්න නම් දෙන්න මේ වගේ දීපු දෙන්නේ තමයි සෙට් වෙන්නේ. දෙන්නම කියන්නේ අමුසමි දෙන්නම ඒ වගේම හානි කරේ. ඒක වළක්ව ගන්න නම් කර්මයේ වාසියක් ගන්න නම් ඇතැම් විට තව දරුවෝ හදන්න ඕන, තව දරුවන්ට උදව් උපකාර කරන්න ඕන, ආදරේ දක්වන්න, ඒව කරනකොට අනක අඩු වෙනවා ටිකක්. ඒකනේ සමහර අය දරුවෝ නැති වුනහම සමහර අය කරන්නේ තව දරුවෙක් හදා ගන්න ඇතැම් විට. හොඳට ආදරේ දක්වනවා. කලක් යනකොට තමන්ට දරුවෙක් ලැබෙනවා. බන රොඩ්‍රිගු මාත්‍යාගේ උදාහරණ. ඒ වගේ අර අඩුව තමයි. හැබැයි සමහර අයට එහෙම කරන්නේ නැහැ. මොකද මේ වගේ අයගේ ලක්ෂණය තමයි අර කර්ම හුඟා ගෙවින මේ අන්තිම හරිය මෙයන්. එතකොට අර පොඩ්ඩක් සේෆ්ටි එකක් තියෙනවා. සමහර අයට ප්‍රබලම කර්ම තියෙන ඇට අරව කරන්න බෑ කෙනෙක් අයට. ඕ හැම දිනකට මේ වෙනවා කියලාත් නෑ. කර්මය හරිය දැන් දැන් දැන් මෙට දැන් අපි කියමු දැන් උපතින් මූණ විකෘති විපදෙන කෙනෙක් ඉන්නවා කියලා. දෙන්නෙක් ඉන්නවා. දෙන්නම මූණ විකෘති වෙන්න ඉපදෙන කර්ම තියෙන්නේ. හැබැයි එක්කෙනෙක් ඒ කර්මය හුඟා ගෙවල තියෙන්නේ. එතමර ආත්මවත් 500ක් විතර ගෙවලා තියෙනවා. තව කෙනෙක් ඒ කර්මය අකුසල කර්මය කරපු මුල්ම තත්ත්වය තමයි ඉපදෙන්නේ. නමුත් දෙන්නම සමාන කර්මය කළා තියෙනවා. එක්කෙනෙක් අහනවා 500ක්ම ගෙවල ඉවර වෙලා තියෙන්නේ අන්තිම හරියන්නේ. හරියට පටන් ගන්න විතරයි. දැන් මොකද වෙන්නේ? අර ගෙවල ඉවර වෙන කෙනා ඉපදෙනකොට ඇමරිකාවේ හොඳ අම්මා කෙනෙක්ගේ පෝෂක අම්ම කෙනෙක්. ඊට පස්සේ මොකද? ප්ලාස්ටික් සර්ජරි එකක් කරනවා. අර 500 පටන් ගන්න කෙනා කොහමද? එයා ඇත්තම දුප්පත් රටක දුප්පත් අම්ම කෙනෙක් කිසිම වෛද්‍ය පහසුකම් නැති රටක එයා ජීවිත කාලෙම අර දුකින් ඉන්නේ. ඔබ තමයි යන්නේ. දැන් අපි කියන දැන් මෙතන අන්න බලන්න කර්මය නම් අරක මෙහෙමුණ මෙහෙමුණා කියලා අපි තරක කරනවනේ. නමුත් ඒක නෙවෙයි බෑග්ග්‍රවුන්ඩ් එක. අර වගේ වාසිය ගන්න අර වාසිය ලබන්නම තමයි ඒගොල්ලන් ඉපදෙන ප්‍රදේශය. ඉතින් කර්මය ඔව් දැන් අක්කෙම අපි සක්කාය දිටියේ දෙන්නේ මේක කර්මය කියන එක සක්කාය දිටියේ ඍතු මාත්‍රකාවක් නෙවෙයි අක්කෙම. දැන් අපි ප්‍රධාන දේ සක්කාය දිටියනේ. ඒතකොට සක්කාය දිටිය තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ ඇත්තෙම. නමුත් වෙන පැතිකඩ අපි මේ ගියේ. හැබැයි මේ ඒවගේ සම්බන්ධයක් තියෙනවා. එතකොට මෙන්න මේ පහ මේ පහේ ස්වභාවය අපි දැනගත්තේ නැති වුනහම අපි හිතන් ඉන්නේ අපේ වැරදි මිස්කන්සෙප්ට් හතරක් ඇති වෙනවා මේත් එක්ක. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහට පහ පිළිබඳව අපට වැරදි හැඟීම් මේ මිස්කන්සෙප්ට් හතර ගානේ ඇති වෙනවා. දැන් පළවෙනි එක රූපය ගැන කියනකොට මෙයාට කොහොමද ඇති වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ රූපය ආත්මය කියලා හිතනවා. රූපවන්තං වා අත්තානං. අත්තානං අත්තනි වා රූපං රූපස්මින් මාත්‍රාණං කියලා මෙහෙම හතරකට යනවා. මේක තේරුම ගත්තොතින් එයා හිතනවා මේ රූපය මගේ මේ රූපය නම් මම හිතනවා මේක තමයි මගේ ආත්මය කියලා. මගේ බොඩි එකේ ආත්මය කියලා හිතනවා. සමහර විට මෙයා හිතනවා මගේ හිතට රූපයක් තියෙයි කියලා. ඒකට එක පැත්තකින් හිතනවා මගේ මේ රූපය ආත්මය කියලා ගන්නවා. සමහර විට එයා හිතනවා මගේ හිතට රූපයක් තියෙයි කියලා. තවයි කෙනෙක් හිතනවා අත්ත්‍නි වා රූපයක් මේ ආත්මය තුල නැත්නම් මනස තුල රූපය තියෙයි කියලා. තව විදිහකින් හිතනවා රූපය තුල මේ රූපේ ආත්මය බැඳගෙන ඉනවා කියලා. තම් සියුම් හතරක් මෙයන්නේ. කොහොම ළඟ යන්නේ මේක? මේ පස්සේ ආයෙත් සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ වැරදි හැඟීම් හතරක් ඇති වෙන රූපය ගැන. වේදනාව ගැනත් ඒ වගේ. රූපය ගැන විතරක් නෙවෙයි මෙන්න මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම මේ වගේ හතර ගානේ පහක් තියෙනවා. හතරවර පහ කීයද? 20. 20යි. අනේ 20ද කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට මෙන්න මේක දුරු කිරීම තමයි බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම් සියල්ලක්ම ෆෝකස් කරලා තියෙන්නේ මෙන්න මේ අරටුවට පාර ගන්න තමයි. මේ වැරදි මිස්කන්සෙප්ට් එකට නැති කළා. එයාට අවබෝධය ලබා දීලා මේ රූපය තුල බැසගෙන ඉන්න ගතිය නැති සම්පූර්ණම දිට්ඨිය නැති කරවතින්. එයාට එයාගේ ජීවිතෙහි නැතේ බවන් අට්ඨමන්නාදී අන්තිය කියලා කියනවා. අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලා. He has no eight births. This is the last seven births. Yes, he has. Yeah. Ultimately, he has. Maximumly, he has only seven births. Seven births. On the other side, he has overcome being in hell. Alright. So that means he will not go into bad places. Yes, down realms. Yeah. And apaya tattvayata yayanne ne. නිරය තිරිසන් ප්‍රේත අසුර කියලා මනසෝකෙන් පල්ලේ ඇතැඟලයි ඉපදෙන්නේ නැහැ. උපරිම ආත්මව හතයි. ඒ හතම සුගතිගාමී තැඟල ඉපදෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉතාම වැදගත් කාරණයක්. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. බුදුහාමුදුරෝ කියනවා පෘථග්ජන කෙනාට සේක වෙන්න. සේක කියන්නේ සෝවාන් සකදාගාමී ඊටත්තරපත් වෙන්න. ඒ මාර්ගඵල ලැබපු කෙනා රහත් වෙන්න. රහතන් වහන්සේ පිරිමන් පානකන් සුවසේ සැනසීමෙන් ජීවත් වීමට මම එකම දේශනාවක් කරන්න කියලා. Buddha says, he explains for everyone only one advice. Then. Five aggregates, contemplating on five ways. මේ ස්කන්ධ පංචකය ආකාර පහකට සිහි කරන්න කියලා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ ස්කන්ධ පංචකය ආකාර සමහර තැන්වල ආකාර දෙකක් කියලා තියෙනවා සමහර තැන්වල ආකාර තුනක් කියලා තියෙනවා සමහර තැන්වල ආකාර පහක් කියලා තියෙනවා සමහර තැන්වල ආකාර හතක් කියලා තියෙනවා නමුත් අපි ප්‍රධාන පහ අපි බලගමු ප්‍රධාන පහ කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ පහ බලන්න ඕන ආකාර පහක් තියෙනවා. There are five ways that we should reflect on these five things. Okay. They are මේ පහම එකක් තමයි සමුදේ වශයෙන් බලන්න. සමුදේ කියන්නේ එක හට ගන්න විදිය. Rising. And we have to understand these five things how they arise. හට ගන්න විදිහ විතරක් නෙමෙයි අත්ංගම how they see ඒවා නිරුද්ධ වෙන හැටි නැති වෙල යන හැටි සීස් වෙන හැටි ඊට පස්සේ ආස්වාද enjoyment එකකින් යම්කිසි ආස්වාදයක් තියෙනවා සතුටක් තියෙනවා ඒ සතුටක් දැනගන්න ඕනේ දැන් මේ මර දැක්කාම සතුටක් ඇති වෙනවා අපිට හැබැයි ඒ සතුට බැසගත්තොත් මොකද වෙන්නේ මේ මර කරගෙන දුක් වෙනවා ඒක දැකලා හරියට අවබෝධ කරගත්තොත් මේක අල්ලන්නවත් මේක තිතන කරගන්නවත් යන්නේ නැහැ. දැක්කෙච්චරයි ආයෙකින් තව දෙයක් මේ අසුබත් යන්නේ. ඒක දැක්කා. දැක්ක එතනින්ම මේ අදහස ඉවර කරගත්තේ. ඊළඟට එක තමයි ආදීනව. ආදීනව කියන්නේ මොකද්ද? danger. ඒක තියෙන danger කියන එක නැත්තම් අපි කියමු මේ disadvantages. ඊළඟට නිස්සරණ ඒකෙ මිදීම නැත්නම් ෆ්‍රීඩම් ලිබරේෂන් මෙන්න මේ පස් ආකාරයට මේ පහ හිතනවා බුදුහාමුදුරුවෝ කියන්නේ හැම පදනමකම ඉන්න අයට ඒ කියන්නේ සාමාන්‍ය අපි පුතඥයන් අපිට විතරක් නෙවෙයි සෝවාන් වෙච්ච කෙනාටත් සකදාගාමී වෙච්ච කෙනාටත් අනාගාමී වෙච්ච කෙනාටත් රහතන් වහන්සේටත් රහතන් වහන්සේටත් මේක කරන්න කියලා දෙනවා ඇයි මේ පිරිමන් පානකම් සුවසේ වාසය කරන මේක බලවල තමයි ඉන්නේ එකක් කියලා හැම මොහොතෙම මේ පහට ගන්නවා නිරුද්ධ වෙනවා ඒකේ ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් තියෙනවා නමුත් ආස්වාදයේ අඩුයි ආදීනව වැඩි කොහොමද බුදුහාම උදාහරණයක් කියනවා හරියට කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් අහනවනේ කමනකට සනීපයනේ ටිකක් නමුත් ඒක ඕ නමුත් වා පෙලා වේදනාව දන්නගෙන ඊට පස්සේ මේ අපි ඇසෙන් දැක්න රූප කණෙන් අහන ඒව බාහිර තියෙනවා කියලා බාහිර බැසගත්තොත් ඒ තුල ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. අපි රූපයක් දකිනකොට අපි හිතන්නේ මේකේ ආස්වාදය ආවේ පිටින් කියලා. ඒක නම දැන් මම තවත් මේ බොහොම දල වශයෙන් මම එක්සැම්පල් එකක්. අපි දැන් ගිහිල්ලා TV එකක් ආව චිත්‍රපටයක් බලනවා. මූවි එකක් බලනවා. ඒක දැන් මෙතන enjoyment එකක් අසද්ද? එතන ඒක බලලා ඒක enjoy කරලා එහෙම ඒක අතන දන්නවා. ඔව් Taman දැනගන්න ඕන ඇත්තෙම. ඔව්. ඒකේ රූප ඇති උනාට ඒකෙන් මෙවේ සතුට ආවි. දැන් අපි කියමු දැන් අපි කියමු ජාතියෙන් කවුද කියලා කියන්න හොඳ නැහැ. ඉතින් හොඳ නැහැ අපි එහෙම කියන එක. දැන් කියමු අපි ඉපදිච්ච ජාතිය කෙනෙකුයි වෙනත් ජාතියක කෙනෙකුයි ගහගන්නවා. එතකොට අපේ ළඟම ඉන්නවා ඒ අනිත් ජාතිය කෙනෙකුත් ඉන්නවා. එතකොට අපේ ජාතිය කෙනා දිනනවා එතෙන්දී. ඔව්. අපිට සන්තෝෂයි. ඔව්. අනිත් කෙනාට කොහොමද? ඒකම දැක්කලා. යාට දුකයි. යාට දුකයි කියන්නේ එතෙන්දී. එතකොට සතුට හෝ දුකයි බාහිරින්ද? බාහිරින් නෙවෙයි යා. දැන් මේ මල දැකලා අපිට සතුටුයිනේ. හැබැයි මේ වගේම මලක් නැහැ කියලා මැරිච්ච ළමයෙක්ගේ අම්ම කෙනෙක් මෙතන ඉන්නවා. ඔව්. ඒ අම්මට මේක දැකලා සතුටුද? නැහැ. ඒ අම්මට යා සිද්ධියම මතක් කරලා ඉතින් මේ මල දැක්කම බයයි යාට. මටත් මේක වේද කියන්නේ. ඔබට සතුට හෝ දුක කියන කය බාහිර රූපයක් නැහැ කියලා කියන්නේ. නැහැ. බාහිර රූප ටික තිබ්බට ඒකින් සැප හෝ දුක කියන්නේ අපේ මේ පැත්තේ මෙන්ටල් ෆෝමේෂන් එක අනුව. ඉතින් මේක අපි තොර අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකේ සිද්ධිය දැකලා සිද්ධි ටික ගැන කවුද කමන්නේ. හැබැයි අපි දැක ගන්න ඕනේ ඒක ඇති උනේ තමන්ගේ අභ්‍යන්තරයේ කියලා. දැන් අම්මලේ කෙනෙක් ඔගේ පවර් කෙනෙක් අන්තික කරගෙන ඔක්කාරි ඩවුට් එකක් තියෙනවා. සැකයක් තියෙනවා. මේ අනිත් කෙනෙක් කිසි දෙයක් බරක් කරලා නැහැ. මේ මෙයා හිතන්නේ මේ අනිත් කෙනා කරන්නේ ගලදි වැඩ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට එහෙම හිතන කෙනා එහෙම ඉස්සාව ඒක හරි තේරුම් ගන්න. එහෙම හිතන්නේ එයාගේ මානසික ගොඩනැගිල්ලට වෙන්නේ. ඇත්තෙම දැන් අපි මේ අවිද්‍යාව දුරු වෙන යන ගමනේ ඇත්තෙම මේක තමයි තේරුම් ගන්නට ඕන. එතකොට ඇත්තටම ඒ වරද කළ තිබුණත් ඇත්තෙම ඒ වරද කරන වෙලාවේ කෙනා නෙවෙයි දැන් මේ සීක්නකොට. දැන් එයා ඒ වරද සම්පූර්ණ නිදහසලයි ඇත්තමයි. අපි මේ ඇත්තටම ওই සැකයට භාජන වෙච්ච කෙනා කියලා. ඔව්. ඇතැම් විට ඒ වරද ඇතැම් විට මෙයා ආයේ ජීවිතෙම කරන්නේත් නැහැ. දැන් අපි හිතන්නේ මොකක්ද ඇත්තෙම? දැන් අපි කියමු දැන් නෝනා මහත්තයා දැන් මෙහෙ එනකොට අපි කියමු දැන් ගෙදර බලුපැටියෙක් හිටියා කියලා. දැන් අපි කියමු දැන් බලුපැටිය තව බල්ලෙක් එක හපාගෙන හිටියා කියලා. ඔව්. දැන් මහත්තයා දැන් තාමත් බයෙන් ඉන්නේ අයියෝ තාම හපා ගන්නවත් දන්නේ නැහැ කියලා. නමුත් ඒ දෙන්න දැන් සෙල්ලම් කරනවා. ඒ සත්තු දෙන්නම දැන් යාළුවගේ සෙල්ලම් කරනවා. තන අපි දැන් කොතනද මේ ඉන්නේ? අපි ඉන්නේ සාරණත් වෙන. අන්න අපි අර නිරුද්ධ වෙච්ච එක තාම තියෙයි කියලා හිතන් ඉන්නේ. ඔව්. එතකොට අර සැකය තිබුණා හෝ නැතුණා කියන එක වෙනම කතාවක්. ඒක තේරුම් ගන්න එක වෙනම දෙයක්. ඔව්. කියනකොට බුද්ධිමත් කෙනෙකුට ඔව්. අනේ ওই සැක හිතන්න හොඳ නෑ. ඉතින් මිනිස්සෙක් නේ කියලා ඕන හිතා ගන්න පුළුවන්. නමුත් එහෙම හිතා දාගත්ත කියලා බෞද්ධෙක් වෙන්නේ නෑ. නෑ. එහෙම හිතා දාගත්ත කියලා මේ දර්ශනෙට එන්නේ නෑ යා. ඔව්. ඒක හිතා දාගන්න එක නෙවෙයි අමාරු වැඩ. අමාරු වැඩේ අන්න ඒකට භාජන වෙච්ච හේතු ටික අපි දැන් හිතන මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ. අපි දැන් හිතන්නේ මේ මොහොතේ අපේ හිතම දැන් හිතන්නේ. දැන් අර බලු පැටියගේ සිද්ධිය ගැන දැන් හිතනකොට ඒ සිද්ධිය නිරුද්ධ වෙලා දැන් අපේ හිතයි දැන් මේ සිහි කරන්නේ. අපි දක්ෂ වෙන්න ඕන දැන් මම මේ සිහි කරන්නේ මේ මොහොතේ දැන් මමයි ට්‍රීට් කරන්නේ දැන් ප්‍රසන්න මොමන්ට් එක කියලා. ඒකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතකොට ඒ මොකක් වුණත් හිතින් සිතුවිල්ලක් හිතුවත් හැකයක් ආවත් Taman දන්නවා මේ පහ තමයි හටගත්තේ. මේ පහ ස්ථිරම තියෙන එකක් නෙවෙයි. මේ පහ හැම මොහොතෙම මේ සංදේ වගේ හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට මේ පහ දැනගන්න කොට අපි දකින්න ඕන දෙයක් තමයි මේ පහ පිට තියෙන අපි මෙහිඳන් බලනවා කියලා එහෙම නෙවෙයි. මේ පහම තමයි අපේ සම්පූර්ණ ජීවිතය. මේ පහ නේද? දැන් මේ හිතන සිතුවිල්ලම තමයි මේ පහ. දැන් මම මේ පැත්තේ නම් විදර්ශනා වඩන පහමේ තියෙන රූපේ වේදනාමේ මුලදීම බලනවා තමයි. නමුත් ගැඹුරට යනකොට මේ තියෙන පියවරක් පාසම මේ පාහට ගන්නව නිරුද්ධ වෙනවා, හටගන්නව නිරුද්ධ වෙනවා. ඒක පෙර නොතිබී හටගත්තා මේ මොහොතේ නිරුද්ධ වෙනවා, ඒක අනාගතයට යන්නේ නැහැ. ඒතර මෙන්න මේ දර්ශනය හිතලා හිතලා හිතලා විවිධ ന്യാයවලින් ධර්මාන්දේශන අහලා බලුවට පස්සේ යාගේ අන්තිමට මෙයාට කරන්න දෙකයි තියෙන්නේ. මොකද දෙක? එක පැත්තෙන් යා සතිය දිනු කරනවා. අනිත් පැත්තෙන් යා ප්‍රඥාව දිනු කරනවා. සති කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක, අනිත් පැත්තෙන් විස්ඩම් එක. එතකොට සතිය කියන්නේ අපේ අතීතයට අනාගතයට යන හිත ප්‍රසන්ට් මොමන්ට් එකේ කොන්සන්ට්‍රේට් තියාගන්න. ඒ තියාගන්න හිතින් හිතට මේ ඉන්ෆර්මන්ස් එක බලන්න. හැම වෙලාවෙම රයිසින් එක සීසන් එක බලන්න බලන්න බලන්න මොකද වෙන්නේ? බාහිරට ඇදලා යන ගතිය අඩු වෙනවා. අඩු වෙලා මොකක් දැක්කත් එයා කණ්ණාඩිය කරාට යනකොටම කණ්ණාඩියේ රූපේ පොඩි පිරනවන කණ්ණාඩියේ රූපේ පිරන්නේ නැහැ යා. කණ්ණාඩියේ රූපේට කුයල දානවා මේ පැත්තට කුයල දාන්නේ නැහැ යා. එයා මේ පැත්තට කුයල දාන්නේ. බාහිර දෙයකින් යාට කේන්ද්‍රය යනවනම් එයා අර පැත්තට ගහන්න යන්නේ. එයා හිතනවා මගේ දැන් හිතේ කේන්ද්‍රයක් හැම පැත්තේ දැන් ස්කන්ධ පංච හටගත්ත මේක මේ පැත්ත බලන්නේ. බාහිර රාගයක් ඇති වුණා නම් අර පැත්තට නෙමෙයි දුවන්නේ. ආ මේ පැත්තේ රාගය මේ අයුරුස මනසිකාරයෙන් ඇති වුණා මේක නෙමෙයි මේ පැත්ත බලන්නේ. යා එන්න එන්නම යා මේ ඉන්ඩිපෙන්ඩ් කෙනෙක් බවට පත් වෙනවා. ඒ පත් වෙනකොට දැන් මේ මෙතන දැන් එහෙම හොඳ දෙයක් ඉරිපෙන්නේ සතිය ඔකේ හේග ප්‍රඥා උත්සාහ කරනකොට සම්දේ අත්තන්ම ඒ දෙක අපිට පැහැදිලි වෙනවා. පොඩ්ඩ පැහැදිලි වෙනවා. නව අස්වාද ආදීනව කියන්නේ ඒක. ඔව් ආස්වාද කියන්නේ එයා බාහිර රූපයෙන් දැකන ලක්ෂණය කියන එක ලක්ෂණ නෑ කියන්නේ අය. එයා ඒකෙන් ආස්වාදයක් ලබන්න පුළුවන්. හැබැයි ඒ තුළ හිත බැස ගන්න නෑ යා. අපි හොඳ චිත්‍රපටයක් බැලුවා. හොඳ පොතක් කියුවා. ඒක යම් කිසි ඔ ඇත්තෙම දැන්ට අපි බලන්නේ වණ කෙලිම අවිද්‍යාවෙන් තමයි බලන්නේ. ඒක කතා දෙකක් නැහැ ඉතින්. දැන් අපි මොකක් බැලුවා? දැන් අවිද්‍යාවෙන් තමයි අවිද්‍යාව අඩු වැඩි කම තමයි තියෙන්නේ. අවිද්‍යාවෙන් සම්පූර්ණ දුර වෙලා නම් අපිට දැන් බලන්න බෑ. හැබැයි අපි මේ යන ගමනේදී ටිකෙන් ටික අවිද්‍යාව අඩු කරගන්න යන්නේ. රහතන් වහන්සේ කෙනෙක් තමයි නියම විදියට පිරිතුරු හිතින් බලන්නේ. දැන් රහතන් වහන්සේලා කැලේ ඉන්නකොට ගංගා ගලනේව, දිය ඇලි වැටෙනේව, උගා මල් පිපිච්චේව වර්ණනා කරලා තියෙනවා. ඒ වර්ණනා කරන්නේ සම්පූර්ණම නිකලස් මනසින්. Completely pure mind they have appreciated the environment. අපි දැනට කරනකොට අපි යම් සැලීමක් තියෙනවා. හැබැයි අපි ටිකක් බුද්ධිමත් සීයෙන් තමයි කරන්නේ. අපි අරකට අර නිකන් අර මේ පළඟැටිය ගාම්පුවට පනිනවා වගේම අපි පනින්නේ නැහැ. පොඩ්ඩක් මේ පැත්තේ සේෆ්ටි එක තියාගෙන තමයි බලන්නේ. දැන් ධර්මයේ ටිකක් දන්නවනේ. සෝවාන් පුද්ගලයා. ජම්මිජේදීන ඔව් සෝවාන් පුද්ගලයා දැන් ටිකක් දන්නවා. ආස්වාදයෙන් ලැබෙන්න පුළුවන් නේද? ආස්වාදේ යා විවාහ වෙන්න පුළුවන්. දැන් විසාකම අවුරුදු 7 දී සෝවාන් වුණේ. සෝවාන්. ඔව්. මොණගුරු මිනිපිරිය 100කට වඩා ඉඳලා තියෙනවා යාට. දරුවෝ මම හිතන්නේ 10 දෙනෙකුට වඩා ඉඳලා තියෙන මොණගුරු මිනිපිරිය 100කට වඩා ඉඳලා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ආමරාගි නැති වෙලා නැහැ. නම සක්කාය දිට්ඨිය නැති වෙලා. මේක රූපය තුල විඥානය තියෙනවා, විඥානය තුල රූපය තියෙනවා ආදී අර පස්සාහාරයකට පිටි හතරාකාරයකට. අන්න ඒ තුල ඒ වැරදි දෘෂ්ටියගේ නැහැ. නෑ, ඒ දෘෂ්ටිය නැහැ. ඔව්, ඒ නිරෝන් view එක නෑ යා. නමුත් යාගෙන තාම බැඳීම තියෙනවා. දැන් ආනන්ද හැමරෝ ගත්තත් බුදුහාමර පිරණ පාපිලා නැඬුව දුකට. ඔව්. සෝවන හිටියේ නේ. නමුත් ඒ වෙලාව හරියට සිහ පිළිටවාගෙන හිටියනම් නොවනනක් තිබුණා. සාමාන්‍ය රස්වාන කෙනෙක් නෙවෙයි සෝවන්න වෙච්ච කෙනෙකුට උනත් හොඳට සිහිය උඩරිම සතිය සිත තියාගත්තොත් තමන්ගේ මුළු දේපල ටික විනාශය දුනත් නොහඬින්න පුළුවන් යාට. ඔව් සෝවන් වෙන්න ඕනේ. සතිය තමයි ප්‍රබල. සතිය කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක තමයි ප්‍රබල. දැන් බන්දුල මල්ලිකාව එහෙම කෙනෙන්නේ. බන්දුල මල්ලිකාව දරුවෝ 32 දෙනෙක් හිටියා. බන්දුල සේනාධිපති ස්වාමි පුරුෂයා ඒ 33 දෙනාම යුද්ධෙදි මිය ගියා. එක දවසෙදි. ඒ පණිවිඩ එනකොට පණිවිඩේ බලලා හාඳුරන දානි බෙද මෙහිදී එයා සාමාන්‍ය විදිහට දානි බෙද බෙද මෙහිදී එයා ඒ මොහොතේ උප්පරේම මයින්ඩ්ෆුල්නස් එකේ හිටියා. එයා සෝවනලි දෙගෙනේ. දැන් ආනන්ද හාඳුර ඇඬුවා මේ ගිහි කාන්තාවන වටේ ඉති අර අච්චර සිද්ධිය. ඒ කියන්නේ සීහ පිටුවා ගත්තොත් Tamanට ඒ දුක නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් හැම මොහොතෙම කනට ශබ්දයක් ඇහෙනකොට ඇහැට රූපයක් පේනකොට මේ හැම දෙයකින්ම අපි කරන්නේ මොකද්ද? අන්න ඒ වෙලාවේ හටගන්න නිරුද්ධ වෙන එක ඒ මොහොතේ හටගෙන නිරුද්ධුණා කියලා දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ පහයි හටගත්තේ කියන එක දකිනවා. ඒ කියන්නේ ඔය කියන්නේ රූපය කිව්වට රූපයට තනියම ඉන්න බෑ. සංඥාවට තනියම ඉන්න බෑ. තේ එකක් කිව්වට උණුසුම ටිකක් තේ එක නෙවෙයි. තේ කුරු ටිකක් දුන්නට තේ එකක් නෙවෙයි. ඈ සීන ටිකක් දුන්නට තේ එක නෙවෙයි. ඒ ඔක්කොම එකතු වෙච්ච තැන තමයි තේ එක කියලා කියන්නේ. ඔක්කොම සංකල්ප දෙනවා. ඔව් දැන් අපි මලක් දැක්ක කියන්නේ, ශබ්දයක් ඇහුව කියන්නේ, සුවඳක් විඳ කියන්නේ මේ පහම තමයි. මේ පහම මෙතනල තමයි ඉන්නේ මේක. ඒතකොට මේ පහ එනෝ වගේම මේ පහ කලින් දිගටම ආපු එකක් නෙවෙයි. මේ පහ ඒ මොහොත හේතුටකින් ඇති වෙනවා, එතනම නැති වෙනවා, ආයෙත් ඇති වෙනවා, ආයෙත් ඇති වෙනවා. ඒක කෝපයත් එක්කම තාම. කෝපය, ආදරය, සෙනෙහස මොකක් වුණත් ඔහම තමයි. මේ ලෝකේ අපි ඇසෙන් රූපයක් දකින්නේවා කනෙන් සම් මේ ඉන්ද්‍රිය හයට සැප දුක් උපේක්ෂා මොනව ආවත් මේක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. මේක තමයි ස්කෙල්ටන් එක. එතකොට මේක නොදැක්ක කෙනා මෙන්න මේ රූපේ බැස ගන්නවා. මේ හරහා මේක හරහා පස්සේ තියෙන්නේ පංච උපාදස්කන්ධය කියලා දැනගත්තොත් මෙයා මේ රූපය තුල බැස ගන්නෑ. මේක ගිහිල්ලා හිත තියෙන අය මේ හරහා දකින්නේ මේක එනකොටම දන්න මේ පැත්තේ පංච උපාදස්කන්ධය මේ හටගත්තේ කියලා දකිනවා මෙයා. මේ මලක් පේන්නේ භෞතික දෙයක් තියෙන මේක නැත්තේ නෑ. බුදුදහමේ නෑ කියන්නේ මලක් නැහැ කියන්නේ. මල තියෙනවා. මලක් සජීවි වෙන්නේ මේ පැත්තේ ඉන්න නිසා. කණ්ණාඩි ළඟට ගියාම රූපේ පේන්නේ මොකක් හින්දද? මේ පැත්තේ තමන් ඉන්න නිසා. සජීවිදයක් තියෙනවා. මේ පැත්තේ තමන් ඉන්න කොටයි මෙතන රූපේ තියෙන්නේ. එතකොට තමන් මේ පැත්තේ පංචබලස්කන්ධය හටගන්නකොට තමයි මලක් පේන්නේ, සබ්ජයක් ඇහෙන්නේ, ගඳ සුවඳක් දැනෙන්නේ, රසයක් දැනෙන්නේ, පහසක් දැනෙන්නේ මේ පහ නිසා. එතකොට මේ පහ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. මේ පහ වෙනස් වෙනවා කියන කතාව විතරක් නෙවෙයි. ඕන දැන් හොඳට මතක තියාගන්න අනිත්‍යතාවය කියන එක. කලින් වගේ කියන්නේ මම නා කියනවා කියන එක. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? මේ පහ පෙර නොතිබී හටගත්තා. මෙතනම ඉතුරු නැතුවම නැති වෙනවා. මේක අනාගතයට යන්නේ නැහැ. මේක තමයි ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියලා කියන්නේ. මේක නැත්තරම නැති වෙන්නේ පහ. මේ පහ නැත්තටම නැති වෙන්නේ නැති වෙන අවස්ථාවක් තියෙනවා. මේ පහ අපි ජීවත් වෙන කාලය පුරාම අපිට තියෙනවා. රහත් වෙනවා කියලා කියන්නේ මේ තුල බැස ගන්න ගැතිය නැති වෙන එක. ඊළඟට සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙන කාලෙදි මේ තුල හිත බැසගෙන ඉන්නවා. මරණයෙන් පස්සේ තව තැනක මීට අදාළ තැනකට යනවා යා. රහතන් වහන්සේ කියන්නේ කවුද? මේක ඇතිවීම නිරුද්ධ වීමම ජීවිතය කරගෙන ඉන්න කෙනා. එයා මෙතනින් ශරීරයෙන් අවසානට හිත නිරුද්ධනත් එක්කම මොකද වෙන්නේ? එයාට තව තැන කල්ලා ගන්න තැනක් නැහැ. එයා මෙතනින්ම පහනක් නිවිලා ගියා වගේ ඉවරයි. ඒකයි. පහනක් නිවිලා ගියාම කොතෙන්ද ගියාද කියලා කියන්න පුළුවන්ද අපට? අපට කියන්න බෑ. අන්නේ වගේ රහතන් වහන්සේ කියන තව තැනකට යන්න හේතුවක් නැහැ. මේක මෙතනම හටගෙන නිරුත් වෙනවා කියලා දකින්න කෙනා පිරිවන් පාන්න ඕනේ නැහැ. මේ ජීවත් වෙලින කාලෙදි මියා මහලු වීමෙන් නිදහස් වෙලායි. එයා නාකි වෙන්නේ නැහැ. භෞතිකව නාකි වෙනවා, නාකි වීමේ දුක යට නැහැ. මේ අනිත්‍ය දකින කෙනාට අරකට ස්පේස් එකක් නැහැ. ලෙඩ වීමේ ශාරීරයෙන් ලෙඩ වෙලා ප්‍රතිකාරය කරන්න පුළුවන්. එයා මානසික ලෙඩ වෙලා නැහැ. එයා මේ අවබෝධයත් එක්කයි ඉන්නේ අය. ලෝකයේත් එක එකට ඉන්න ඕන නිසා එයා ගමන් බිම යනවා, යුතුයම් කරනවා, පාටියකට උනත් යන්න පුළුවන් එයා. එයා මේ දර්ශනයෙන් ඉන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පොඩි ළමයෙක් එක්ක සෙල්ලම් කරනවානේ. නමුත් ඒවල මනසින් සෙල්ලම් කරන්නේ නැහැ නේ. අර පොඩි ළමයට උදව් කරලා යට හංගවනවා. ඇත්තක ඉන්නවයි කියලා. අපිත් ඒ වගේ තමයි අනිත් ඈත් එක සංග්‍රහ කරන තැනල ගිහිල්ලා වාඩිලා කොහොමද කියලා තනනවා. අහගෙන ඉන්න ගමන් මෙයා පංචස්කන්ධය සීකර කරගෙන ආ මේ මොහොතේ හටගත්තනේ මේක තමයි කියලා. යන්නේ මේ ලෝකෙට යන්නේ. යාට අර දුක් ටික අරියා කියනවා අවල මට බැන්න කිය කිය කේන්තිය කතා ගන්නවා. එහෙම කතා කරනකොට මෙයා දකිනවා දැන් මේ සම්බේ නිසා මට හටගත්තු පංචස්කන්ධය මේක අනේ මෙයාත් මේ අතීතයේ තුර මේ අවිද්‍යාවෙන් ඉඳගෙන මේ දුක් විඳිනව නේද කියලා බලාගෙන ඉන්නවා. යාරියත් ඒක ගැටෙන්නේ නැහැ. ඒක මේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ. එයා උපරිම සිහියෙන් ඉන්න මේ අවස්ථාවේ ඒක. උපරිම සිහිය. Completely he live in mindfulness. Mindfulness. Not only living in the present moment but always he reflect on right thing and ceasing of five aggregates. එනිසා අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපේ ඇත්තෙම දිනුව කියලා කියන්නේ ආධ්‍යාත්මික දිනුවයි. අපේ දිනුව කියන අපට එන්නෙම සතුට වැඩි වෙන්න ඕන. ඒ සතුට වැඩි වීමේ සලකුණ තමයි සයින් එක තමයි මෙන්න මේක සිහි කරන වාරේ වැඩි කරන්න ඕන. හැබැයි ඉතින් ඔක්කොම වෙන් කළා දරුවෝ ටිකක් ඕනේ නැහැ ගේතට පහගෙන මේක කරන්න බෑ. මේක කරනකොට නෝන ඉන්නවා නෝන කියතු වන් ටිකක් කරගෙන ගෙදරත් අතුපතු ගාගෙන සාමින හසි ප්‍රදාන දෙන ඒ වගේ තමයි අපි එනර්ජි එක ගන්නෙ මේකට. ඒව ඔක්කොම විරුද්ධලා මම හදා ඉඳන් දැන් ආම්දුර මට කිව්ව දැන් ස්කන්ධ පංචකය මේ පස්සාකර බලන්න මට මොකුත් කරන්න බෑ කියලා අද්දේක වෙනයි. එහෙම කෙරෙන්නේ නැහැ. අර සත්පුරුෂ දහම් ටික අපි කරන්න ඕන කරන්න තමයි මේ ආශිර්වාදය ලැබෙන්නේ. අපි සුතුකම් ගන්නවානේ. ඒව කරනවා ඒක ලොකු වෙන්නේ දැන් මහත් කියලා දැන් දානය දෙන්න ගත්තා ඊට පස්සේ ගෝ බණහන් දෙන්න ඕනේ කියලා. දැන් බලන්න ඒකෙන් මෙතෙන්ට ආපු හැටි බලන්න. ඔව් ඒක. ඒක තමයි මෙතෙන්ට අරන් එන්නේ. ඒ සත්පුරුෂ ගුණ දහම් ටික තියෙනකොට මේ ගැඹුරු දහම කරා පේනවා. ඔව්. එහෙම ආවා කියලා අපි අර පල්ලෙහා මට්ටමේ පින්කම් ටික නොකර ඉන්නේ නැහැ. කලින්ටත් වඩා හොඳට කරනවා. ඒවත් කරනවා කියලා. දරුවන් යුතුයමනත් හොඳට කරනවා. ජීවත් දොරවල් වෙනද සතියේ සැරයතු ගාව දැන් දිනපතාම අතු ගන්න පුළුවන් ඊට පස්සේ. ඔව්. මොකද යා පිරිසිදුවට ලස්සන දැන් අපි උදේ හවසට ගන්න මේ පස්සේ. ආ. එහෙම තමයි එම් පිරිසිදුවට ඉන්නේක ඔව් ඉන්නේ කරක් නෙවෙයි. ඇත්තෙම ඒක දකින්න කෙනාට සතුට අනිත් වෙන දැන් මහත් වෙනකොට අපි ලයින් දාලා අතු ගහලා පහපන් කොච්චර සතුටක්ද නේ? ඔව්. ඒ විතරක් නෙවෙයි කන්නේ කියන්නේ කලනස්සි වෙන්නේ නැහැ ඊයේ. ඒ අතු ගන්න ගමන් අනිත් වෙනේ කර නිඹුදු වෙන වෙනේ කර මේ හැම ඉඳලා පාරක් පාසාම අරගෙන හිතමින් කරන්නේ. එයායි කලනස්සි වීමක් කියලා ගන්නෑ. ඒකයි. යා හරියට යාගේ මයින්ඩ්ෆුල්නස් එක තියෙනවා නම් එයාගේ ධර්මයේ හැසිරීම හුස්ම ගන්නවා වගේ. හුස්ම ගන්න එකට එකතු කරලා තියෙන්නේ. ගෙදර ගියත්, කඩේට ගියත්, ලාස් වේගස් ගියත් එයා භාවනා කරගෙන යන්නේ. එයා කොතනද කියලා අදාළ නැහැ යාට. අදාළ නැහැ. ඔව්. එයා පැසදින අයනත් පුළුවන්, හොලිවුඩ් යන්නත් පුළුවන්, ලාස් වේගස් යන්නත් පුළුවන්. ඔව්. ඒ යුතුයකම් කරන්න යන්නේ. වෙන දෙයකට නෙමෙයි. සමාජයේ සහභාගී වෙන්න ඕන යම් කිසි දෙයකට යන්න. දැන් අපි ක්ලාස් එකක් යනෝනේ අපි යන්නේ පන්සලේ මං කියන්නේ පොයිට් එකේ. පොයිට් එකේ. මිනිත්තු ඉඳන්ම ආන්දර ක්ලාස් එකක් ගියාම මෙහෙම වෙන දෙයකට ඉන්නේ කියලා. ඇත්තටම අපේ ආකල්ප තමයි වෙනස් වෙන්නේ ඒකයි. දැන් අපි මම කියන්නේ ඉතින් ක්ලාස් එක ඇතුළත් මම එකපාරක් පොයි වැඩසටහන කිව්වරක් වැඩසටහන වල ගියා. මං කියන්නේ ඒ සින් සිටි එක පින් සිටි එකක් කරගන්න කියලා. ඔව්. ඒ තැන මිදගෙන අපේ ජීවිතය තීරණය කරන්න පුළුවන්. ඒක දැක්කොත් ඒවගේ ඒ බලන්නේ තියෙන මල් වර්ගනේ ඔච්චර සාල ගියනම් ඒවත් බලන්න ඒවගේ ඒ තැනක මිදගෙන පුළුවන් ටිකක් භාවනා කරලත් තියෙන හොඳ ලස්සන පරිසරවල තියෙන මාළු ටැංකිය තියෙන බොහොම මේ නිකන් යෝගාශ්‍රම වගේ භාවනා මධ්‍යස්ථාන වගේ සමහර හෝටල් වල තැන් තියෙන. තැන් තියෙනවා. නිකන් ඇතුළේ ඉන්න පුළුවන් සල්ලි ඕනෙත් නෑ සමහර තැන් වල. ගීත ටිකක් වෙලා භාවනා කරලා ඉන්නේ වගේ තැන් වල. අර ලක්ෂ ගණන් වේදන් කරපුවගේ අපි තමයි ප්‍රයෝජන ගන්න. ඔව්. ඒ මල් දැක්කහම ඒ ලයිට් දැක්කහම මොකද හිතන්න ඕන? අනේ මේ මල් ටික ඔක්කොම බුදුහාමරණ පූජා වේවා සාදු සාදු කියලා පූජිනා. සතභාගී ඒකෙන් කුසලයක් ලයිට් බලලා අනේ මේ ලයිට් ටික ඔක්කොම බුදුහාමරණගේ බුදු ගුණයට පූජා වේවා සාදු සාදු කියලා. ඒ යනකොටත් අපිට පින්කම් කරගන්න පුළුවන්. අපි බුද්ධිමත් නම් මේව හැම අවස්ථාවකම පින්කම් කරගන්න තියෙන අවස්ථාවක්. ඔව්. ඒක මගේ හැරගන්න එපේ. පෙරහිටි කෙනෙක් දැක්කාම, අසරණ කෙනෙක් දැක්කාම වෙන කෙනෙකුගේ ගෙදර දානයක් තියෙන වෙලාවකදී හාමුදුරු දහනම නඩු වෙන කෙහෙල ගෙඩි 10ක් හරි අරන් යනවා. වතුර බෝතල් 10ක් අහගෙන ගිහින් ආන්දරම තැන්නේ තියෙනවා. අර මහා දානෙට උදව් කරපු අයට වඩා තේමිට අපිට පින්කම් කරගන්න පුළුවන්. දානගේ බල හොය යන්න පුළුවන් නම් ගිහිල්ලා තියලා තමයි පැත්තට ලීන බලන්නේ. අමතු කීර්තියක් ඕන්නේ තමන්ට ඒ පින ලැබෙනවා ඒක. ඔව්. තමන් අවුරුදු හාමුදුරන්ට දානේ බෙදන්න, උදව් කරන්න, ශ්‍රද්ධාවෙන් අනේ මේ වැඩි බුදු හාමුදුරුව මේ සරුවත් හාමුදුරුව මොකලන් තාම ඉහළින් ශ්‍රද්ධා පිටවගෙන කරන්න. ඔව්. පිටිතේ ලොකු කුසලයක් දිනනවා. ඒ කුසලේ විතරක් නෙවෙයි අපේ නිරෝගී බව, ලෝන්ජිවිටි එක හැම දෙයක්ම අපිට ලැබෙනවා. ඒවත් කරමින් තමයි මේ ගමන යන්නේ. එතකොට තව තවත් හොඳ මනහන ලැබෙනවා, ප්‍රැක්ටිස් කරන විදිය හුවෙනවා. ඉතින් අපි දන්නවා දන් නොදෙන අයට වඩා හොඳට පරිත්‍යාග සීලිය අනිත්‍යයට උදව් කරන කරුණාව දක්වන අයට තමයි හොඳම බණ අහුවෙන්නේ. නැති කපටියට අහුවෙන්නේ. මස්සුරු ලෝභයට අහුවෙන්නේ. ඔය අරකේ ආශිර්වාදයෙන්ම හොඳම තැන හොඳ යාළුව හම්බ වෙනවා, හොඳ දේශකයන්ව හසිර සාමිවාස හම්බ වෙනවා. අර ගුණයේ වීම ටික ටික එකතර තමයි යන්නේ. නිකම් පස්සේ නිකම් යනවා. ඔය නිකම් ඔටෝමැටිකලිම අර ටිකෙන් එයාට ආශිර්වාද ලැබෙනවා. දැන් මහත්තුරුන් බලන්න දැන් හොඳ සහෝදර සහෝදරියන් ඉන්නවා, හොඳ මව්දිය මව්පියන් ඉන්නවා. ඊයත් මේ සතර කරපු හොඳ දේවල් මේ ආත්ම කරපුවා තමයි ඒවා. ඔව්. දැන් අම්බල හොඳ දේවල් කළා, ඒ ආවාසය ලැබුණා. ඉතින් අපට ඒ ඔක්කොම ටික හිතන්නේ මේ දවසකින් දෙකකින් ලැබිච්ච කියලා. ඒක සතර හුඟක් කල එකට ආපු අය මේකයි. මේ ගුණ දහම් පුරලා මේ ආත්මෙත් හොඳයි අසුර කරලා. ඒකෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා ඒක. එහෙනම් දැන් අපි ඊළඟ දවසේ තවත් අපි ඉදිරියට ටික ටික ගැඹුරින් සාකච්ඡා කරමු. දැන් අපි මේක අපි ඉතින් දැනන්නේ නැහැ ප්‍රශ්න ඇති වෙන ඇතින් නෑ අපිත් ඇතිම තම තමත් දැන් ඕකම වාග් යම්කට තව යන්නද රූපේ කිව්වහම රූපේ විස්තර කරනවා පොත් ගානකින් විස්තර කරනවා වේදනාව කොහොමද කියලා වේදනාව ආකාර දෙකකට තියෙනවා ආකාර තුනකට තියෙනවා ආකාර පහකට තියෙනවා ආකාර හතකට තියෙනවා ආකාර නවයකට තියෙනවා අන්තිම ආකාර 108කට තියෙනවා මේ එකම වේදනාව සංඥාව ආකාර 6කට තියෙනවා ආකාර 10කට තියෙනවා එක එක විදිහට යනවා සංඥාව හටගන්නේ මොකන් නිසාද මේ හැම දෙයකම ලක්ෂණය තමයි සමුදය කියන්නේ බුදුහමර දේශනා කරනවා දෙයක වැයවීම දකින්නවා නම් දැන් මේක හටගෙන නැති වෙන හැටි දන්නවා නම් එයා ඇත කියන අන්තයට යන්නේ නැහැ මේක හටගන්න විදිය දකින්නවා නම් එයා නැත කියන අන්තයට යන්නේ නැහැ නිරුද්ධ වීම දකින්න නැතිවීම දකින්න කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ ඇතිවීම දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ ඒ දෙකම එක විට නැති වෙන්න ඕනේ කියලා. ඒ දෙකම extreme. Extreme. දැන් බාහිර රූපයක් නැහැ කිව්වොත් ඒකත් අන්තයක්. ඒකත් අන්තයක්. ඔව් extreme එක. බාහිර රූපයක් ඇත කියලා කිව්වොත් ඒකත් extreme එක. මේක තියෙනවා. තියෙන්නේ මේ සද්දේ වගේ. බලනකොට මේක තියෙනවා. වෙන දෙයක් හිතනකොට තව එකක්. වෙන දෙයක් අහනකොට තව එකක්. මේක වෙනකොට වෙන එකක්. ඒ මොහොතට හේතු ටිකෙන් එකකට ගන්න. මේව මේ කණ්ණාඩි ළඟ තියෙනවා මේක තියෙනවා. තව කණ්ණාඩි ළඟ තියෙනවා ඒකත්. ඊට පස්සේ බලන්න ඕනේ කොහොමද මේ සතිය ඇති කරගන්නේ නේද? ඔව් දැන් මේක තමයි හරියට මැප් එක. ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක. දැන් ඇඩ්‍රස් එක කිව්ව ගමන් බලන්න එපා කොනවදපුරේ කියලා බලන්න එපා. ඔව්. දැන් මේ අපි කියමු දැන් සිටි එකට හොලිවුඩ් වලට හරිය නිව්යෝක් වලට හරිය යන මේ පාර කිව්වා. ඔව්. පාර කිව්ව ගමන් කොහොම නිව්යෝක් කියලා බලන්න එපා. ඔව්. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? Google එක. ඔව් ඊට පස්සේ පාරේ යන්න ඕනේ. පාරේ යන්න ඕනේ. පාරේ මේ මැප් එක කියන්නේ GPS එක යන්න ඕනේ. ඒ යන පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාය කියන්නේ හොඳ දැක්මක් ඇති කරගන්න, හොඳ වචන කතා කරන්න ඕන, හොඳ හැණුව ජීවත් වෙන්න ඕන, කයින් හොඳ දේවල් කරන්න ඕන, හොඳ උත්සාහය තියෙන්න ඕන, හිත සමාධිමත් කරගන්න ඕන, හිතේ සිහියදී ඒව තමයි මාර්ගයේ පාර. එතකොට ඒ අටම තමයි ගැටියෙන් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. නිතරම සිල්වත් වෙන්න. මේක දකින්න නම් මනස සමකන්සන්ට්‍රේෂන් එක තියෙනට ඕන, ට්‍රැන්කුලිටි එක තියෙන්න ඕන. හිත සමාධිමත් වෙන්න නම් නිකන් බෑ. කය වචනේ සංවර වෙන්නට ඕන. සිල්වත් බව තියෙන්නට ඕන. කය වචනේ නිකන් සංවර වෙන්න ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඊට පස්සේ තමන්ගේ විදී යම් කිසි ගුණ දහම් ටික ඒවත් බනහන්නට ඕන ඒවත් තියෙනවා. ඒ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා යන්නේ ඒක. අපි හැමෝම අපි දැන් දාගෙන ඉන්න ඉන්න මේ දරේ කොහේ? ඉතින් අපි බාර මේ කාලේ කිට්ටු වෙනකොට ඉලක්ක වෙනවා. අපි හැමෝම පාසු වෙන්නේ. ඔව් අපි බලමු ඉඳ තියෙන හැටියට බලමු අපි. දාත ඔව් කිට්ටු වෙලා කව වැඩක් තියද නැද්ද විදිහත් එක බලලා අපි කරමු හැම කරකලා කිට්ටු වෙලා ඔව් හැම වෙලාවෙත් අපි යනවා අපි බලමු මේ කිට්ටු වෙනකොට අපි සාකච්ඡා කරලා බලමු ඔව් මොකද විදිහක් එදේද කොට අපි රිටයර් කරනවා අපි මොකද ඒක ප්‍රශ්නයක් නෑ මේ එහෙනම් හොඳයි එහෙනම් අද බොහෝ වේලාවක් සද්ධර්ම ශ්‍රවණය කරන අපි මේ රැස් කරගත්තින් අපි දෙවියන්ට ඥාතිලත් අනුමෝදන් කරමු බොහොමත්ම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානෙට ඇවිල්ලා ඉතින් ජයන්ත මහත්මයාත් පෝෂණෝන බොහොම ශ්‍රද්ධාවෙන් දාන ආදී පින්කම් කර නැත්නම් සීල් ගුණ සපුර නැත්නම් ඉතින් අද මේ විශේෂ ධර්ම සාකච්ඡාවකට කැමිනිච්ච අවස්ථාවේ අද අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සක්කාය දිට්ඨිය පිළිබඳව කරුණු සාකච්ඡා කළේ ඉතින් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් අපරමින් මිය ගිය මෞදේමාපිය ආදී යම් තාඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් සිටිනවා නම් ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන්ව සුගතිගාමි වෙත්වා අවසන උතුම් ඕනිවණින් සැනසෙත්වා කියන ප්‍රතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් ධාතාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින් තුන් සිදු කරන සියලු දැහැම කටයුතු වඩා වඩාත්ම හොඳින් කරගන්නට නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් මෙවැනි පින්කම් සිදු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුන් බොහොමත්ම දුර බැහැර ඉඳලා මේ පැමිණිලා ඉතින් ගත වෙන ජීවිතෙන් ඉතාම අර්ථවත් දෙයක් සිද්ධ කරගත් අවස්ථාව. ඉතින් දුර ඉඳලා පැමිණියත් වාස සතුටට පත්වන්න ඉතින් තමන්ගේ ජීවිතෙන් ලොකු අර්ථයක් සලසාගත් අවස්ථාව. රැස් කරගත් නියුතුම් පින්කම ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටමත් තමන්ගේ ආදරණීය දරුවන් ඥාති මිත්‍ර ආදීන් හැම දිනාටමත් පින් කැමැති හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා අන්තෝ සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැතිවෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. දෛ තෙරුවන් සරණයි දිගාසිරි වේවා.